නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සම්බේ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං ති. අති ගෞරවනීය නාග ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, අද ඇමරිකා එක්සත් ජනපදයේ වෙස් වර්ජිනියා ප්‍රාන්තයේ භාවනා සොසයිටි බෞද්ධ මධ්‍යස්ථානයේ දායක පින්තුන් වෙනුවෙන් 2020 වස් කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි සෙනසුරාදා ධර්ම දේශනාව අද සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අපි පළමුවෙන්ම කෘතඥ වෙනවා ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයට මේ සඳහා අපට අවකාශය ලබා දීම පිළිබඳව. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ පිළිබඳවම අපට තේරුම් ගන්නට තියෙන අවස්ථාවක්. ලෝකයේ අති දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් ශ්‍රවණය කරන්නට ලැබීම අප සසර කළා වූ මහත් වූ පුණ්‍ය මහිමයක සහ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් විදියටයි අපට ලැබෙන්නේ. ඒ භාග්‍ය සම්පන්න අවස්ථාව ලැබෙන විට ඒ මනුවින් ජීවිතය සම්බන්ධ කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් අද දින අප ධර්ම දේශනාව සඳහා මාතෘකාවසයෙන් තෝරාගත්තෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වභාවය පැහැදිලි කරන්නට. නිශ්චිත එක මාතෘකාවකින් නොවෙයි, මුළු සමස්ත බුදුදහමෙම තියෙන සාරාංශය තේරුම් අරගෙන අපේ ආයුතු ගමන් මඟ පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා දෙන්නටයි මේ ධර්ම දේශනාවෙන් අප බලාපොරොත්තු වන්නේ. මේ සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ ධම්මපදයේ ඇතුළත් වන ඉතාම ප්‍රකට ගාථාවක්. බෞද්ධ ඔබ හැම දෙනාටම හුරු පුරුදු සම්පාපස ගාථාව. අප සරණ ගිය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි, මේ ලෝකේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් උන්වහන්සේලා සියලුම දෙනා දේශනා කරන එක ප්‍රධාන ගාථාවක් තමයි මේ අප සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් දේශනා කරපු 84,000ක් ධර්මස්කන්ධයේ සමස්ත සාරාංශය මේ ගාථා තුළ අන්තර්ගත වෙලා තියෙනවා. සබ්බපාපස්සකරණං, සියලු පාපයන්ගෙන් මිදෙන්න, කුසල සුපසම්බදා, සිත දියුණු වෙන කුසල කරන්න, සචිත්ත පරියෝදපනං, සිත පිරිසුදු කරගන්න, ඒතං බුද්ධාන සාසනං. මෙයයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය කියන එකයි ගාථාවේ තේරුම. ලෝකයේ පහළ වෙන සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරන අවවාදය මෙයයි. සියලු පාපයන්ගෙන් මිදෙන්න, ප්‍රාණඝාතාදී අකුසල් වලින් පාපයන්ගෙන් මිදෙන්න, ඒ වගේම කුසල කරන්න, දාන ආදී පින්දහම්, ඒ වගේම ප්‍රාණඝාතාදී අකුසලින් වැළකීම ආදී කුසල දහම් සිදු කරන්න කියලා දේශනා කරනවා. ඊළඟට සචිත්ත පරියෝදපනං, තමන්ගේ හිත සංවර කරගන්න, පිරිසිදු කරගන්න. කොහොමද හිත පිරිසිදු කරගන්නේ? අපේ හිත අපිරිසිදු වෙන, හිතට පීඩාව ගෙන දෙන, හිතේ ලස්සන නැති කරන ප්‍රධාන අකුසල මූල තුනක් තියෙනවා. ඒ තමයි ලෝභ, දෝෂ, මෝහ කියලා කියන්නේ. මෙන්න මේ ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල් වලින් අපේ සිත පිරිසිදු කරගන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක තමයි පින්වතුනි බුදුහාඳුරන්ගේ දේශනාවෙහි සමස්ත සාරාංශය. ඒ වගේම ධර්මයේ ස්වභාවය පිළිබඳව සූත්‍ර ගණනාවක එක්තරා පාඨයකින් සඳහන් වෙන ඔබ නිතර ධර්මයේ වන්දනා කරන ගාථාව. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන මේ පාලි පාඨය. මේ පාඨය තුළින් සඳහන් වෙනවා බුදුදහමෙහි ඇතුළත් වන කරුණවල ස්වභාවය, ලක්ෂණය. භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වකාතයි. මුල මැද අග යහපත් වූ දේශනාවක් කළා. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසානේ කල්යාණං කියපු ආකාරයට උන්වහන්සේගේ දේශනාවෙහි මුල සීලය ඉතාම මැනවින් දේශනා කළා. මැද වූ සමාධිය මැනවින් දේශනා කළා. අග වූ ප්‍රඥා මැනවින් දේශනා කළා. සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් බ්‍රහ්මචරියං අර්ථ සහිතව හාත්පසින්ම පරිපූර්ණ ලෙසම දේශනා කළා. මේක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණය, පළවෙනි ස්වභාවය. දෙක තමයි සම්දිට්ඨිකෝ. මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි. මේ ජීවිත කාලය තුළදීම අපට ආනිසංස දැක ගන්න පුළුවන්. අපේ සසර කළා වූ සද්ධාදී ඉන්ද්‍රිය ධර්මවල ස්වභාවය මත අපේ උත්සාහය, කැපවීම, අපි ඇසුරු කරන මිත්‍රාදීන්ගේ, කල්‍යාණ මිත්‍රයන්ගේ ස්වභාවය, මේ වගේ හේතු මත අපට මේ ජීවිත කාලය තුළදීම සැලකුත් ප්‍රමාණයක ආනිසංස ලබා ගන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි අකාලිකෝ. කල් නොයවා ආනිසංස ලැබෙනවා. අපි ජීවිතේ බොහෝ දේවල් කරන ඉක්මනින් ප්‍රතිඵල ලබන්න. අධ්‍යාපනය ලබනවා, රැකිරක්ෂා කරනවා, තවත් නොයෙක් දේවල් අපි ජීවිත කාලය තුළ කරනවා. අපි බොහෝ විට හිතන්නේ ඒ වගේ ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා තැනැත්තෙක් බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ප්‍රශ්න කරනවා. භාගතුන් වහන්සේ මේ ලෝකයේ බොහෝ දෙනෙක් ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන ගොවිතැන් ආදී කටයුතු, රැකිරක්ෂා කටයුතු, වෙළෙහෙළඳාම් මේ ආදී ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන දේවල් කරලා ප්‍රතිඵල ලබද්දී ඔබ වහන්සේ මේ බොහෝ කාලයක් ගත වෙලා ආනිසංස ලැබෙන ධර්මයක් දේශනා කරනවායි කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළේ මේ ලෝකයේ ආනිසංස ලැබෙන ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන අකාලික උදයක් තියෙනවා නම් ඒ රැකිරක්ෂාදිය කිරීම නෙවෙයි. මෙන්න මේ ස්වකාත වූ ධර්මයේ පිළිපැදීමමයි අකාලික උදය කියලා. ලෝකයේ අනිත් ඔක්කොම දේ කාලිකයි කියලා. ඒ නිසා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන අපි ඕනෑම දෙයක් කරලා අපේ අවසාන බලාපොරොත්තුව මානසික සතුට. අධ්‍යාපනය ලැබුවත්, රැකිරක්ෂා කළත්, වෙනත් කටයුත්තක් කළත් හැම දෙයකින්ම අපේ අවසාන ප්‍රතිඵලය මානසික සතුට, සැනසීම. අන්නේ මානසික සතුට සැනසීම ලබන්නට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඉක්මනින්ම කළ යුතු දේ තමයි හිතේ තින රාග ආදී අකුසල දහම්, කාමච්ඡන්ද ආදී නීවරණ දුරුකරන විදිහේ මාවතක යෙදিলা හැකි තාක් හිත පිරිසුදු කර ගැනීම. ඒ හිත පිරිසුදු කරගත්තු පමණට අපට අකුසල වලින් හිත මුදවාගෙන හිතේ පිරිසුදු බව දිනු කරගෙන හිතේ මානසික සතුට දිනෙන් දින දිනු කරගන්නට අවස්ථාව ලැබෙනවා. මේ ලක්ෂණයට කියනවා අකාලිකයි කියලා. ඒ පස්සික ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා විවෘතව ප්‍රකාශ කරන්න පුළුවන් දහම. ලෝකේ වෙනත් ආගම් දර්ශන තියෙනවා, ඒව ප්‍රශ්න කරන්න බෑ, ගැඹුරට අධ්‍යයනය කරන්න බෑ ඇතැම් විට. නමුත් බුදුදහමේ තියෙන සුවිශේෂත්වය තමයි තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචතිනෝ පටිච්චනෝ කියපු ආකාරයට මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විවෘත වුණු පමණටයි බබලන්නේ. විවෘත වුණු පමණටයි මෙහි අර්ථය වැටහිලා ධර්මයේ ගැඹුරට ගිහිල්ලා අපට ආනිසංස ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ලක්ෂණ නිසා අපට ඕනෑම කෙනෙකුට විවෘතව ආරාධනා කරන්න පුළුවන් ඇවිල්ලා ප්‍රතිඵල බලන්න කියලා. ඕපනයිකෝ. ධර්මයේ තියෙන තවත් ලක්ෂණයක් තමයි තමන් වෙත පමුණුවාගෙන ආනිසංස දැක ගන්නට ඕන. අපි බොහෝ විට ආනිසංස බලන්නේ වෙනත් හැකී ජීවිත හරහා ධර්මෙහි. නමුත් පින්නතුනි තමන්ම ජීවිතයට සම්බන්ධ කරගත්තු පමණටයි සැබෑ ලෙසම ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟ ලක්ෂණය තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ ධර්මයෙන් ආනිසංස ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවතුන්ට. ප්‍රඥාව කියලා කියන්නේ යමක් දේශනා කරනකොට ඒක ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් කම තියෙන බුද්ධිය. සාක්ෂරතාවය පමණක් නෙවෙයි. යම් කෙනෙකුට කර්මය පිළිබඳව හේතුඵල දහම, චතුරාර්ය සත්‍ය, පටිසම්පාදේ මේ වගේ කරුණු පැහැදිලි කළ දෙනකොට තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන්නට ඕන. ඒ නිසා තමයි ජටා සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කළේ සපඤ්ඤෝ කියලා කාරණයක්. සීලය පතිට්ඨහ නරෝ සපඤ්ඤෝ. උපතින්ම ප්‍රඥාවක් කිසියම් ප්‍රමාණයකට තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි නිපක කියන විදිහට ඒ ධර්ම ශ්‍රවණය කරන මොහොතේත් හොඳ නුවණක් තියෙනට ඕන. අපි ඇතැමිට හොඳට නුවණක් ඇතුව ඉපදෙල හිටිය ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී වෙන වෙන අරමුණු වල හිත යනවා නම් එතෙන්දිත් අපට මේ ධර්ම මැනවින් ග්‍රහණය කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එනිසා ධර්ම ශ්‍රවණය කරද්දී ඉතාම කියුණු නුවණින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් මැනවින් දහම් කරුණු ගලපමින් එය තේරුම් ගන්නට තරම් බුද්ධියක් තමන්ට තියෙන්න ඕන. ඒ වගේම මේ අහන ධර්මය චිත්තං පඤ්ඤං ච භාවයන් කියපු විදිහට නැවත සඳහන් කරනවා. ප්‍රඥාව දිනු වෙන විදිහට තමන් සමත විදර්ශනා භාවනාවන් යෙදෙනටත් ඕන. භාවනාවේ පඤ්ඤා විදිහට එකතකින් සුතමේ පඤ්ඤාව ලබන අනිතකින් චින්තාමේ පඤ්ඤාව තවත් පැතිකින් භාවනාවේ පඤ්ඤාවත් විදිහට මේ ප්‍රඥාව අපි දිනෙන් දින දිනු කරගන්නට අවශ්‍ය වෙනවා. පින්නතනේ මෙන්න මේ ලක්ෂණ ටික ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතම්ම විඤ්ඤෝහි කියන මෙන්න මේ ලක්ෂණ භාගතුන් වහන්සේ දේශනා කර උදාහරණේ තියෙන ලක්ෂණ. දැන් අපි මේ ටිකෙන් ටික කතා කරන්නේ නිශ්චිත සූත්‍රයක් නෙවෙයි ධර්මයේ නොඑක් තැන්වලින් කරුණ වේකරාසී කළා. භාගතුන් වහන්සේ වසර 45 තිස්සේ දේශනා කර උදාහරණේ ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්නටයි අප මේ උත්සාහ කරන්නේ. පින්නතුනි බුදුහාඳුරෝ පහරාජ සූත්‍රයේ දේශනා කරනවා මේ ධර්මයේ හරියට මහා සාගරය වගේ සාගරයේ ස්වභාවය තමයි වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යන ධමයක් මේක. අනුකුබ්බ නින්නෝ අනුකුබ්බ පොනෝ අනුකුබ්බ පම්බහරෝ කියපු විදිහට ක්‍රමානුකූලව ගැඹුරට යන දෙයක් තමයි මහා සාගරය කියලා කියන්නේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ සම්බුද්ධ ශාසනය ත්‍රිවිධ ශාසනයේ ලක්ෂණය තමයි මේක ටිකෙන් ටික අනුකුබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ පටිපදා කියපු විදිහට සීල සමාධි ප්‍රඥා වශයෙන් ක්‍රමානුකූලව ගැඹුරු යන ධමයක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරපු පමණට අපිට මේක තේරුම් ගන්නට පුළුවන් කොයිතරම් ගැඹුරකට අපට යන්න පුළුවන්ද කියලා. ඔබ ජීවිත නොයෙක් විදිහ අධ්‍යාපන ආදී කටයුතු ලබනවා. ඒ හැම දෙයකින්ම ඔබ ගැඹුරට යන උත්සාහ කරනවා. නමුත් ඔබ කල්පනා කරලා බලන කොයිතරම් දුරට ධර්මයේ ගැඹුරට යන්නට කොයිතරම් උත්සාහයක් උනන්දුවක් මේ ජීවිත කාලය තුළ දැක්වාද කියලා. ඔබ ඇතැම් විට ඉපදිච්ච රටෙන් හොඳ හොඳ රටවල් හොයාගෙන ඉහළම රටකට ඔබ යන්න උත්සාහ කළා. ඒ වගේම ඔබ කුඩා කාලේ පටන් එක එක විභාග ලියලා ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධි, ආචාර උපාධි දක්වා විවිධ විදි අධ්‍යාපන මට්ටම් ඉහළට යන උත්සාහ කළා. ඔබ ඉන්න නගරයේ ටිකෙන් ටික දියුණු නගරයකට යන්නට ඔබ උත්සාහ කළා. ඔබ පාවිච්චි කරන වාහනය දිනෙන් දින ඉහළ තාක්ෂණ යුක්ත වාහනයක් බවට පත් කරගන්නට ඔබ දිවාරය වෙහෙසලා කටයුතු කළා. ඒක හොඳයි. බුදුරජාණන් වහන්සේත් ඒ වගේ දේවල් අගය කළ තියෙනවා. ධාර්මිකව ධනෙ උපයලා අති සුඛේ ලබන භෝග සුඛේ විදියට අනුභව කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒක වරදක් නෙවෙයි. නමුත් බලන්න පින්තුනි ඊට සමගාමීව ඔබ කොයිතරම් දුරට ධර්මයේ ගැඹුරට යන්නට ඒ ධර්ම කරුණ කොයිතරම් ජීවිතයට පුහුණු පුරුදු කරන්නට උත්සාහයක් දරුවාද කියලා. අන්න ඒ මාර්ගයේ පින්නතුනි මේ ලෝකෙ ඉපදිච්ච බුද්ධිමත් මනුෂ්‍යයන් විදියට විශේෂයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක් පවතින මේ කාලයක අපේ ලෝකයේ තියෙන සුවිශේෂී දේ තමයි ලෝකයේ සක්විතරජ පදවිය ලැබනටත් වඩා දිව්‍ය ලෝකයේ සතර දේවේන්ද්‍ර වෙනටත් වඩා බඹලෝ මහා බ්‍රහ්ම වෙනටත් වඩා මේ සද්ධර්මයේ ගැඹුරු කරුණු ස්පර්ශ කරලා අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට අපට පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි අපි මේ ජීවිතෙන් ලැබපු අතිශය වැදගත් දුර්ලභ භාග්‍ය සම්පන්න කාරණා බවට පත් වෙන්නට ඕන. පත් වෙන්නේ. ඉතින් පිනොත් යන්නේ මාර්ගයේදී ටිකින් ටික ගැඹුරට යන්නට හේතු වන කරුණ තමයි අප මෙහිදී ක්‍රමානුකූලව සාකච්ඡා කරන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තමන් යන මේ සද්ධර්ම මාර්ගයේ ක්‍රමානුකූලව ගැඹුරට යන්න උත්සාහ කරන පුද්ගලයෙක් විදියට තමන්ට ආසන්න වශයෙන් හේතු වන කාරණා මොනවද කියලා. ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ කාරණා. ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන් නිර්වාණ අවබෝධය කරාම යන මේ අකණ්ඩ ආධ්‍යාත්මික ගමන් මගෙහි මුලපටම්ම නිතිපතා දියුණු කර යුතු කාරණා හතරක් මේ හතර. ධර්මයේ තේරුම් කළ දෙන කල්යාණ මිත්‍රයන් අපි ඇසුරු කරන්නට ඕන. කල්යාණ මිත්‍රයන් විසින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ අහවන දහම නුවණින් මෙනෙහි කරන්නට ඕන. සමත විදර්ශනා වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ ධර්මයේ භාවිත කරන්නට ඕන. මේ පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සද්ධර්ම මාර්ගයේ කල්යාණ මිත්‍රත්වයේ තරම් වැදගත් කරුණක් තමන් වහන්සේ තවත් දකින්නේ නැහැ කියලා. බරක් ආනන්ද මාහිමියන් වහන්සේ භාගතුන් වහන්සේ ඉදිරිපිට සඳහන් කළා, ස්වාමීන් මේ ශාසනයෙන් භාගයක්ම රඳා පවත්නේ කල්යාණ මිත්‍රත්වයේ මත නේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මාහේවන් ආනන්ද ආනන්ද එහෙම කියන්නට එපා. සකල මේවිදම් බ්‍රහ්මචර්යයන් එදිනම් කල්යාණ මෙතතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා. අඩක් නෙවෙයි මේ සමස්ත සම්බුද්ධ ශාසනය මලදා පවත්නේ කල්යාණ මිත්‍රත්වයේ මතය කියලා. කල්යාණ මිත්‍රයන් හිටියට විතරක් නෙවෙයි, ඒක අපට ලැබෙන්නේ සසර කලාව පින කානිසංශයක් විදියට. ඒ කල්යාණ මිත්‍රයන් ලැබෙනකොට කල්යාණ සහායතාක විදියට ඒ කල්යාණ මිත්‍රයන් හිතවත් කරගන්නටත් ඕන. කල්යාණ සම්පවංගතා, කල්‍යාණ මිත්‍රයන් වෙත නැඹුරු වෙන්නට, අවනත වෙන්නට ඕන, දෙසවන් යොමු කරන්නට ඕන, ඕන් වෙතින් සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. මේක තමයි කල්‍යාණ මිත්‍රයන් අපට ලැබෙන ප්‍රධාන ආනිසංසය. අන්න එහෙදී අපි දක්ෂ වෙන්නට ඕන පිනතුනි, දිනෙන් දින ඉහළම දර්ශනයක් කරා යන කල්‍යාණ මිත්‍රයන් වෙත සමීප වෙන්නට අපි දක්ෂ වෙන්නට ඕන, අපි බුද්ධිමත් වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි මේ ආධ්‍යාත්මික ගමන මඟ වඩ වඩාත්ම සාර්ථක වෙන්නේ. මෙන්න මෙතෙන් මේ පිනතුනේ දැනට අපේ ළඟ ධර්මයේ පිළිබඳව මතවාදයක් තියෙනවා නම් ඒක දැඩිවම ග්‍රහණය කර නොගෙන විවෘත මනසකින් බුද්ධිමත්ව නිදහසේ ධර්මයේ ඉදිරියට යනට අපි දක්ෂ වෙන්නට ඕන. නැත්තම් Taman දැනට දන්න දේ සම්පූර්ණම සත්‍යය කියලා තමයි හිතාගෙන ඉන්නවා නම්, එයින් එහා තවත් ලෝකයක් නැහැ කියලා හිතනවා නම් තමන්ට මේ ආධ්‍යාත්මික ගමනේ ප්‍රගතියකට යන්න පුළුවන් කමක් නැහැ. අපිට බොහෝ විට මේ ගමන මඟ වැළකෙන්නේ, ඉදිරි ගමන් මඟ අඩාල වෙන්නේ අපේ ළඟ තියෙන වැරදි දෘෂ්ටියක් නිසා. ඒ මොකද්ද? ඒ තමයි ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියපු විදියට Taman දන්න දේම ඇත්ත, අනිත් දේවල් සියල්ලක්ම හිස් කියන ආකල්පයක දෘෂ්ටි පරාමර්ශණය කරගෙන අපි ඉන්නවා. පින්නතුනි, මේ දිට්ඨානුසය හරිම ප්‍රබල දෙයක්, හරිම අනර්ථකාරී දෙයක්. අන්න එහෙම නොවන විදියට අපි ධර්මයේ විවිධ පැති, විවිධ කරුණු පිළිබඳව එක එක පැතිවලින් තේරුම් ගන්නට, සාකච්ඡා කරන්නට, දැනුම දිනු කරගන්නට අපි උත්සාහ වෙන්නට ඕන. ඒ උත්සාහවන්ත වීම තමයි ඉදිරියට යන්නට හේතුවක් වෙනවා. අනිත් කාරණේ තමයි ඒ අහන ධර්මයට අනුව යෝනිසෝ මනසිකාරය දෙන්නට ඕන. අකුසල දුර වෙන විදියටත්, කුසල වැඩෙන විදියටත්, නැත්නම් පංච නීවරණ දුර වෙන විදියටත්, සත්‍යබොජ්ජංග ආදී ධර්මකාරණා වැඩෙන විදියටත් ධර්මයට අනුරූපව අපේ නිරතුරුව හිතන්නට ඕන. භාගතුන් වහන්සේ දේශනා කරනවා, ලෝකයට ආලෝකය ලැබෙද්දී හිමිදිරි පාන්දර සූර්යාලෝකය පහළ වෙන කලින් නැගෙනහිර අහසෙහි අරුණෝදය කියලා එකක් තියෙනවා. හිරු පේන කලින් රතු පැහැයට අරුණ කියන කාරණයක් අපට දකින්න ලැබෙනවා. හිරු උදාව කියලා අපි කියන්නේ. අන්නේ හිරු උදාව ඉර පේන කලින් පේන දෙයක්. අන්නේ වගේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට, එහෙමත් නැත්නම් සම්මා දිට්ඨියට හේතු වන ආසන්නතම මුලින් තියෙන ඡායාව තමයි යෝනිසෝ මනසිකාරය කියලා. සූර්යෝපම සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දේශනා කරන මේ යෝනිසෝ මනසිකාරය මේ ධර්ම මාර්ගයේ සුවිශේෂී වැදගත් කාරණයක් කියලා. අපේ හිතට අකුසල් නොනැගෙන විදියට, තියෙන කුසල් දුර වෙන විදියට, නෝපන් කුසල් ඇති වෙන විදියට, උපන් කුසල් දිනු වෙන විදියට අපි අකණ්ඩව චින්තාමය ප්‍රඥාවක යෙදෙන්නට ඕන. ඒකත් අපේ ජීවිතයේ දිනු කරගන්නට හේතුවක් වෙන මේ ආධ්‍යාත්මික ගමන මඟ. ඒ වගේම පින්නතුනේ හැකිතාක දුරට දිනෙන් දින අපි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවල, ඒ වගේම දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල අපි යෙදෙන්නට උත්සාහ කරන්නට ඕන. මෙන්න මේ කරුණු හතර ආරම්භයේ පටන් අපි අකණ්ඩව පවත්වා ගන්නට ඕන. යම්කිසි අවස්ථාවක අපි ධර්මයෙන් පසුබෑමකට ලක් වෙලා තියෙනවා නම්, ප්‍රතිඵල ලබන්න ප්‍රමාදයක් තියෙනවා නම්, ඒකට ප්‍රධානතම හේතුවක් තමයි මේ කරුණු හතරේ අඩුව. ඒ නිසා මේ කරුණු හතර දුර්වල වන්නට නොදී දිනෙන් දින මේ කරුණු හතරෙන් දිනු වෙනට අපි උත්සාහ ගන්නට ඕන. විශේෂයෙන්ම වර්තමානයේ කල්යාණ මිත්‍රත්වය අපට විවිධාකාරයෙන් ලබා ගන්න පුළුවන්. අතීතේ නම් කෙනෙක් සම්මුඛව අපට මුණ ගැහෙන්නට අවශ්‍ය වුණා. නමුත් වර්තමානයේ අපි හුඟක් භාග්‍යවන්තයි, අපට මේ අන්තර්ජාලය වැනි පහසුකම් ඔස්සේ ලෝක ඕනෑම තැනකින්න කල්්‍යයාන මිත්‍රයෙක් අපේ නිවසට අපේ ජංගම දුරකතනයට අපට ගෙන්වා ගන්නට හැකියාව තියෙනවා මේ ධර්ම මාර්ගයේහි ප්‍රතිඵල විදියට. පින්නතුනි මෙන්න මේ කරුණ හතරෙන් දිනු වෙනකොට අපි තේරුම් ගන්නවා මේ ධර්මයේ තියෙන ස්වභාවය මොකද්ද කියලා. අපට නිතිපතාම දෙකින් දෙකටම ධර්මය අහන්න ලැබෙනවා. ධර්මය අහන්න ලැබෙනකොට පේනොත්න අපට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ධර්මයේ තුල දැක ගන්න පුළුවන්. මුලින්ම සඳහන් කළා මේ ධර්මයේ සාගරය වගේ ක්‍රමානුකූලව ගැඹුරට යන දෙයක් කියලා. අන්නේ ගමන් මගේදී බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේගේ අනුපිළිවෙල කතාවක් තිබුණා. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකලේසං, නෙක්ඛම්මේ චානිසංසං, මෙන්න මේ ආදී වශයෙන් දානය පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, සුගතිය පිළිබඳව කතා, නෙක්ඛම්මේ පිළිබඳව කතා මෙහෙම දේශනා කරලා අපේ හිත මෘදු වෙනකොට, හිත සංවර වෙනකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මයේ දේශනා කරනවා. මේක තමයි ධර්මයේ තියෙන අනුපිළිවෙල. මෙන්න මේ අනුපිළිවෙල කතාවේදී පින්නතුනේ ප්‍රධාන වශයෙන් ධර්මයේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දැන් අපි මෙතන පටන් මේ සඳහන් කරන කරුණු ගැන හොඳ අවධානයෙන් ඉන්න. එහෙම හිටියොත් ඔබට මේ ධර්ම දේශනාවෙන් විවිධාකාරයේ ප්‍රයෝජන ඔබට ලබා ගන්නට පුළුවන්. ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඇතුළත් කාරණා. එකක් තමයි ස්වර්ග මාර්ගය සඳහා දේශනා කරපු කරුණු. අනිත් එක නිර්වාණ මාර්ගය. සග්ගමග්ග මොක්ඛමග්ග කියලා අපට දේශනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට නිතරම බලන කාරණා දෙකක් තියෙන ශ්‍රාවකයන් ගැන. උන්වහන්සේ බලන පොදු ශ්‍රාවක පිරිසකටද දේශනා කරන්නේ තනි පුද්ගලයෙකුටද කියලා. තනි පුද්ගලයෙකුට ධර්ම දේශනා කරනවා නම් බුදුහාඳුරේ ඒ තනි එක පුද්ගලයාගේ බුද්ධි මට්ටම බලනවා. ඒ වගේම ඔහුට තවත් ජීවත් වෙන්න තියෙන කාල ප්‍රමාණය බලනවා. අපිට ඇතැම් විට හිතෙන උන්වහන්සේ ඉන්ද්‍රිය ධර්ම විතරයි බැලුවේ කියලා, සද්ධා දී ඉන්ද්‍රිය වැඩිච්ච ආකාරය විතරයි බැලුවේ කියලා. ඒක බැලුවා වගේම බුදුහාඳුර කල්පනා කළ බැලුවේ යාගේ ආශ්‍ර ප්‍රමාණය. දැන් චත්තමානවකයට ධර්ම දේශනා කරනකොට, පොකුසාජ රජතුමාට ධර්ම දේශනා කරනකොට, බාහ්‍ය දාරු කිරට ධර්ම දේශනා කරනකොට ඔවුන්ට ජීවත් වෙලා තියෙන ඉන්න කාලය ඉතාම එක කාලයක් කියන එක බුදුහාඳුර තේරුම් ගන්න තමයි ඔහුගේ ප්‍රඥාවේ ප්‍රමාණයට ධර්ම දේශනා කළේ. එතකොට ඔහුට අවබෝධ කරගන්න පුළුවන් ස්වර්ග මාර්ගය විතරයි නම් එවර දේශනා කරේ ස්වර්ග මාර්ගය විතරයි. එදා චත්තමානවකට උන්වහන්සේ දේශනා කරේ ස්වර්ග මාර්ගය විතරයි. දිනක් වයසක අවුරුදු 120ක් වයසදී බ්‍රාහ්මණයන් දෙදෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ දෙදෙනාට සසර ජීවිතයෙන් සුවපත් වෙන කරණ දේශනා කරන්න කිව් වෙලාවේදී බුදුහාමර දේශනා කළේ ස්වර්ග මාර්ගය විතරයි. උපනීත ජීවිතම අප්‍රමායෝ ජරෝපනීත සනසන්දිතාන ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාස සුඛාවහනේ සැපගෙන දෙන පින්දහම් කරන්න කියලා විතරයි එදා දේශනා කළේ. අංගුත්තර නිකායේ මේ සූත්‍රය සඳහන් වන ඉතා පැහැදිලිව. නමුත් ඒ බ්‍රාහ්මණයම හෝ එවැනිම සමාන කෙනෙක් නැත්තම් මේ ගාථාව කලින් අහපු කෙනෙක් දෙවියෙක් වශයෙන් බුදුහාමර ළඟට ඇවිල්ලා මේ ගාථාව නැවත ප්‍රකාශ කරපු වෙලාවේදී බුදුහාඳුරේ ගාථාව එහෙමම නැවත දේශනා කළේ නැහැ. බුදුහාඳුරේකට තව කාරණයක් එකතු කළා. ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකානි සම්පජේ සන්තිපෙක්කෝ කියලා. මරණය පිළිබඳව මේ දැනුම තියෙනවා නම් ලෝකෙට තියෙන ඇල්ම තෘෂ්ණාව දුරු කරන්න කියලා එතෙන්දි දේශනා කළේ. අර කලින් වයසක බ්‍රාහ්මණයට ස්වර්ග මාර්ගය දේශනා කරපු බුදුරජාණන් වහන්සේ දැන් මෙතෙන්දී ඒ ගාථාම කෙනේ ප්‍රකාශ කරන උඩ බුදුහාමරේක අනුමත කරේ නැහැ. හැබැයි ප්‍රතික්ෂේප කළෙත් නැහැ. උන්වහන්සේ ඊළඟට එකතු කළා මොක්ෂ මාර්ගය. එදා පොකුසාජ රජතුමාට ධර්ම දේශනා කරනකොට, බාහ්‍ය දාරු තීරයට ධර්ම දේශනා කරනකොට බුදුහාමුදුරෝ ස්වර්ග මාර්ගය දේශනා කරේ නැහැ. සුගතිගාමී වෙන මාර්ගය නෙමෙයි දේශනා කළේ. උන්වහන්සේ තේරුම් ගත්ත මේ අසසන හොඟා ප්‍රඥාව දිනු කරපු අය හරියට නෙළුම් විලකින් උඩට ඇවිල්ලා තියෙන මල් පොහට්ටුවක් සූර්යාලෝකේ දැකුවම විකසිත වෙන්න ඉන්න වගේ බුදුරජාන් වහන්සේ තේරුම් ගත්ත මේ අය ඉක්මනින්ම මාර්ගඵල ලබන්න පුළුවන් අය කියලා. එයාට ගැඹුරු ප්‍රඥාව අවදි වෙන හේතුඵල ධර්ම මිශ්‍රිත චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. එයාගේ ආධ්‍යාත්මික ඉහළ තලයකට රැගෙන යන්නට උදව් කළා. මේ තනි පුද්ගලයන් මුණගැහිච්ච වෙලාවේ දේශනා කරපු ලක්ෂණය. ඊළඟට උන්වහන්සේ පොදු පිරිසක් මුණගැහිච්ච වෙලාවේදී බොහෝ විට ගිහි පැවිදි දෙපිරිස මේ අවස්ථාවල උන්වහන්සේ මේ අනුපූර්ව ප්‍රතිපදාව අනුගමනය කළා. දාන කතා, සීල කතා ආදීන් ආරම්භ කළා. ගැඹුරුම ප්‍රඥාවට යනකම ධර්ම දේශනා කළා. ඔබ මංගල සූත්‍රය කියවනකොට ඔබට තේරු ගන්න පුළුවන් අසේවනාච බාලානං කියන අවස්ථාවෙන් පටන් අරන් නිබ්බාන සච්ච කිරියාච දක්වා කියන අනුපූර ප්‍රතිපදාවෙන් ඉහළම මට්ටමට යන්නට ධර්ම දේශනා කළා. එදා ව්‍යග්ගපජ්ජ දීඝජානකෝලිය ව්‍යග්ගපජ්ජ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ආපු වෙලාවේදී ඔහුට උත්තාන සම්බදාවෙන් පටන් අරන් උද්‍යාභ්‍යගාමී ප්‍රඥාව දක්වාම ගැඹුරුම තැනට යනකන් ධර්ම දේශනා කළා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුපූරව ධර්ම දේශනාවේ තියෙන ලක්ෂණය. එනිසා අපි තේරුම් ගන්නට ඕන ධර්ම දේශනාවක් අහනකොට මේ සූත්‍රයේ මේ ගාථාවේ මේ දේශනාවේ සඳහන් වන්නේ ස්වර්ග මාර්ගයේද මොක්ෂ මාර්ගයේද නැත්නම් මේ දෙකම අනුපූරව අනුපිළිවෙලින් දේශනා කරනවාද කියලා තේරුම් ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම මේ දෙකේ වෙනස තේරුම් ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ බොහෝ විට උන්වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙට ධර්ම දේශනා කර වගේම මහා ප්‍රඥාවෙන් යුක්තව ධර්ම දේශනා කළේ. මහා ප්‍රඥාවෙන් ඉගෙනම් ධර්ම කරුණ දේශනා කරන අතර අනිත් අතින් මහා කරුණාවෙන් ශ්‍රාවකයන් කෙරෙහි ඇතැම් විට සුගතිගාමි වෙන්නට ධර්ම දේශනා කරපු අවස්ථා තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ සබ්බපාපස්ස ගාථාවේ කුසලස්ස උපසම්බදා කියන අවස්ථාවේ සඳහන් වන්නේ කෙනෙකුට මේක කියන්න පුළුවන් මේ ලෝකෝත්තර කුසලයේ සඳහන් කරන්නේ කියලා. නමුත් වෙනොතනේ මේකට වැඩිපුර අපට සඳහන් කරන්න පුළුවන්කම තියෙන මේ ලෞකික කුසලය ගැන සඳහන් වන්නේ. සම්මාදිටිය ලෞකික කුසලයක් විදිහට අපි සඳහන් කරන්නත් පුළුවන් ලෝකෝත්තර කුසලයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මහාචාර්යසික සූත්‍රයේ දැක්වෙනවා අත්තිවික්කවේ සම්මාදිටියේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියලා. ශාස්ත්‍රව පුණ්‍ය විපාක ගෙන දෙන සම්මාදිටියක් තියෙනවා. ලෞකික වූ සම්මාදිටියක් තියෙනවා. අන්න ඒකට තමයි අපි කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැත්නම් අපි කියන්නේ ස්වර්ගගාමී මාර්ගය කියලා. කර්මය පිළිබඳව විශ්වාසය මත ඉඳගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කිරීම. මේක තමයි කුසලයේහි ලෞකික කුසලයේහි නැත්නම් පිනෙහි ස්වභාවය. මේ සම්මාදිට්ඨිය සඳහන් වෙනවා සාසවා පුඤ්ඤභාගිය කියන වචනේ හැමම සඳහන් වෙනවා. එනිසා පින්නතුනේ හැම කුසලයක්ම හැම පිනක්ම අපිට ගන්න පුළුවන් කුසලයක් කියලා කුසල මූලයකින් ඇති වෙන්නේ. පුණ්‍ය මූල කියලා එකක් නැහැ. කුසල මූල සහ අකුසල මූල කියලා තියෙන්නේ. එතකොට හැම පිනක්ම කුසල මූලයකින් තමයි හටගන්නේ. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. ඒකට හේතුව පින් නොවන කුසලුත් තියෙනවා. ඒ තමයි අත්තිවික්කවේ සම්මාදිට්ඨී අරියා අනාස්සබා ලෝකෝත්තරා මග්ගංගා කියපු විදියට ආර්ය වූ අනාස්සරව වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් කොට තියෙන අරසණගේ මාර්ගයේ අංගයක් වෙච්ච සම්මා දිට්ඨියක් සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ කරුණ දෙකම තියෙන අවස්ථාවේදී අපට දැක ගන්න පුළුවන් ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ ස්වර්ගගාමී මාර්ගයන් දේශනා කළා, විමුක්තිගාමී මාර්ගයටත් ධර්ම දේශනා කළා. මෙන්න මේ දෙකෙන්ම අපි ඉදිරියට යන්නට දක්ෂ වෙන්නට ඕන. ඒදී පළවෙනි කාරණේ විදිහට අපේ කම්මස්සකදා සම්මාදිටිය පිළිබඳව නැත්නම් තමන්ගේ සිත මුල් වෙලා කයින් වචනයෙන් සිතින් කරන දේවල් වලට ඊට අනුරූපව ආනිසංශ සහ විපාක ලැබෙනවා කියන විශ්වාසය මත හැකිතාක් දුරට සබ්බපාපසකරණං කියපු විදිහට අකුසලලින් මිදෙලා පාපයන්ගෙන් මිදෙලා කුසලස උපසම්බදා කියපු විදිහට කුසල දහම කරගන්නට දක්ෂ වෙන්නට ඕන. විශේෂයෙන්ම ලෞකික කුසලයේ තුල අපි දක්ෂ වෙන්නට ඕන. මොකද අපි කොයි මොහොතේ අපි මේ ලෝකයෙන් සමුගනින්ද දන්නේ නැහැ. කොයි මොහොතේ ජීවිතයෙන් සමුගත්තත් අපාගත නොවන විදියට සුගතියෙන් පිරෙන්නේ නැති විදියට අපි ස්ථාවර සුගතියක් ඇති කරගන්නට හැම මොහොතකම අපි දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ සඳහා බුදුහාඳුරෝ නිතරම මේ දාන ආදී පින් දහම් කරන්නට උනන්දු කළා. මා පුඤ්ඤස්ස බහය කියලා පිනට බය වෙන්න එපා කියලා දේශනා කළා. ඒ පින් අපි කරගන්නට ඕනේ පින්වතුනි. ඒ පින් ආනිසංස මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි. භාගතුන් වහන්සේ දේශනා කළේ මේ පුණ්‍යක්‍රියා කියන එක චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියලා. සිත අලංකාර කරන දේවල් සිතට පිරිකර කියලා. පීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරන එකයි. දන් දෙනකොට උදාර වූ සතුටක් හිඳෙනවා. සිල්වත් වෙනකොට තමට ලොකු සතුටක්, මානසික සුවයක්, තමන්ගේ අතීතයේ සිහිපත් කරනකොට සතුටක් තමට අත්විඳින්නට පුළුවන්. භාවනා කරනකොට බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව මේ දේවල් කරනකොට තමන්ගේ හිත පිරිසිදු වෙලා තමන්ගේ මානසික සුවේ දිනු වෙන විතරක් නෙවෙයි ඒ මානසික සුවේ තමන්ගේ කායික නිරෝගීතාවයට බලපානවා. ඒ කර්මයම මේ ජීවිතයේම දෙට දම වේදෙනිය වශයෙන් තමට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, රැක ආරක්ෂා කරනවා නම් ඒ වගේ දියුණුව, ව්‍යාපාර ආදී කටයුතු වල දියුණුව, තමන්ගේ නිවසේ සමගිය, දරුවන්ගේ සාර්ථකත්වය විතරක් නෙවෙයි විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයන් මුණ ගැසීම කියන මේ කරුණ රසක් උපදි සම්පත් විදියට තමට ලැබෙනවා. භාගතුන් වහන්සේ නිතරම මේ උපදි සම්පත් ලබා ගැනීම පිළිබඳ වානිසංස දේශනා කළා තියෙනවා. විශේෂයෙන්ම මෙත්තා චේතෝමිති සූත්‍රයේදී දේශනා කළා ඕපදික පුණ්‍යකිරිය වත්තු දේශනා කරලා ඉහළම ආනිසංස ගෙන දෙන පින්කම් විදියට භාගතුන් වහන්සේ අපට දේශනා කළේ සීල සමාධි කියන මේ කාරණා දෙක. පංචශීලය ආරක්ෂා කිරීම, ඒ විතරක් නෙවෙයි ඊටත් නැහිලට ගිහිල්ලා මෛත්‍රිය භාවනා වැඩි වීම. අපි යම්තා ජීවිතේ ලෞකික කුසල කරනවා නම්, පුණ්‍ය කර්ම කරනවා නම්, ඒ සියලුම දේවල් එකඟත්වයෙන් අපි කරන මෛත්‍රී භාවනාවෙහි 16 කලාවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. එනිසා පින්නතුනේ මේ ජීවිතයේ ඉහළම ආනිසංස ලැබෙන තමන්ගේ අතීත අකුසල කර්ම දුර්වල කරගන්නට, තමන්ගේ ලෞකික කුසලයේ දිනු කරගෙන කල්යාණ මිත්‍රත්වයට සමීප වෙන්නට හේතුවන ප්‍රධානතම කුසල කර්මයක් විදියට, ලෞකික කුසලයක් විදියට, ඒ වගේම නිවනට සමත භාවනාවක් විදියට, උපකාරයක් විදියට භාගතුන් වහන්සේ නිතර අපට දේශනා කළේ මෛත්‍රිය වඩන්න කියලා. එනිසා පින්නතුන මෛත්‍රිය වැඩිම ජීවිතය අංගයක් කරගන්නට ඕන. එතකොට මෙන්න මේ විදියට දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් දානමයම් පුණ්‍ය කිරේවත්තෝ, සීලමයම් පුණ්‍ය කිරේවත්තෝ, භාවනාමයම් පුණ්‍ය කිරේවත්තෝ කියලා මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරන්නට බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළා. මේක තමයි ස්වර්ගගාමී මාර්ගයේ ලක්ෂණය. එතකොට මේ ආනිසංස විදියට විශේෂයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙහි ආනිසංස විදියට තමා බුද්ධ ආදී ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවට පත් වුණා නම්, පංචශීල ආදී සීලයක නිතර යෙදලා ඉන්නවා නම්, සමත කමඨහනක් නිතර භාවිත කරනවා නම්, ඒ තැනැත්තාට සංඛාරෝපපති සූත්‍රයේදී දේශනා කරනවා සුගතිගාමි වෙන්නට අවස්ථාව ලැබෙනවා කියලා. සාමාන්‍ය සුගතියක් විතරක් නෙවෙයි, ඒ සුගතියේ තමන් ඉපදෙන ස්ථානයක් තමන්ට තීරණය කරන්න පුළුවන්. මනුසාත්ම භාවයකට එනවද, දිවි ලෝකයට යනවද, බ්‍රහ්ම ලෝකයට යනවද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන්. මනස ලෝකයට එනවා නම් කොයි රටේ, කොයි ප්‍රදේශයේ, කොයි කුලේ ඉපදෙනවාද කියන එක උනත් තමන්ට තීරණය කරන්න පුළුවන්. ඒකේ ඉහළම අවස්ථාවක් තමයි බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනකොට උන්වහන්සේ පස් මහා බැලුම් බලනවා කියන එකයි. එවැනි මට්ටමක් වනට මේ தත්ත්වයේ ඉහළටම දිනු කරලා තමන්ගේ මව පියා පවා තමන්ට තීරණය කරන්න පුළුවන් මට්ටමට හිත දිනු කරනවා. අපිට මේ මට්ටමට බැරි වුණත් අඩොම ගානේ තමා අනිවාර්යෙන් සුගතිගාමී වෙන කෙනෙක් කියන එක, ඒ වගේම තමන් ධර්මයේ නැවත පුරුදු පුහුණු කරන්න පුළුවන් පරිසරයක, වටා පිටාවක ඊට සුදුසු පහසුකම් සහිත විපදෙන්න පුළුවන් මානසිකත්වයකට හරි තමා තමාගේ ලෞකික කුසලයේ නිතර දිනු කරගෙන ඒ ගැන දැඩි විශ්වාසයෙන් කටයුතු කරන්න තමන් දක්ෂ වෙන්නට ඕන. පින්නතුනේ මෙන්න මේ ලෞකික කුසලය නැත්තම් පුණ්‍ය කර්මවල ස්වභාවය තමයි මේ සංසාර චක්‍රය තුළ ඉඳගෙන දේශනා කරන කතාවක් මේක. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මේ සම්මුති සත්‍ය දේශනා කරන්න විතරක් නෙවෙයි, ඊට ඕබ්බෙන් තියෙන පරමාර්ථ සත්‍යයක් ලෝකෙ දේශනා කරන්න. ඇයි ඒකට හේතුව? අපි පුණ්‍ය කර්ම කළත්, ඒ වගේම අපුණ්‍ය කර්ම නැත්තම් පාප කර්ම කළත්, ඒ විතරක් නෙවෙයි ධ්‍යාන ලබාගෙන අරූපාවචර මට්ටමට ආනෙන්ජාවි සංඛාර රැස් කළත්, මේ අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර මේ තුනේම පදනම තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු විදිහට. අවිද්‍යාව නිසා මේ සංස්කාර හටගන්නේ. සංසාර චක්‍රය තුලමයි අපි කරකැවෙන්නේ. අපි ජරා මරණ ආදී දුක් වලට නැවත නැවතත් පත් වෙනවා මේ කර්ම තුල වාසය කිරීමෙන්. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වීමෙන් විශේෂයෙන්ම දේශනා කරන්නේ අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියපු විදිහට මෙන්න මේ සංසාර චක්‍රයෙන් නික්මෙන විදිහේ මාවතක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. පින්නතුනි අපි මුල් විදියට කම්මසකතා සම්මාදිට්ඨිය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනකොට නිතර හිත පිරිසිදු වෙන්නකොට අර මංගල සූත්‍රයේ දැක්වෙන මූලික කරුණු අපේ ජීවිතයට දිනෙන් දින දිනු කරගන්නට පුළුවන්. මාතා පිතූ පට්ඨානම්, පුත දාර සංඝෝ, දානංච, ධම්මචර්යාච, ඒ වගේම කාලේන ධම්ම සවනම්, කාලේන ධම්ම සාකච්ඡා, මෙන්න මේ වගේ කතඤ්ඤුතා, මේ වගේ හුඟා යහපත් කරුණෝ නැත්තම් සිත අලංකාර දෙක කරන දේවල් සිතට පිරිකර තමන්ට ජීවිත කාලය තුල ලබා ගන්න පුළුවන් මේ ලෞකික කුසලිය ආනිසංස විදියට. ඒ වගේම මේ ලෞකික කුසලිය තුල ඉන්න කෙනාගේ ජීවිතයේ පදනම තමයි එකක් ඒ තැනැත්තා නිතර දන් දීමට පුරුදු වෙච්ච කෙනෙක්. ඒ වගේම නිතර සිල්වන්ත ජීවිතයක් ගත කරන කෙනෙක්. නිතර මෛත්‍රී සාගතව ගත කරන කෙනෙක්. ඒ වගේම නිතර කළගුණ සලකන කෙනෙක් බවට පත් වෙනවා. මේ ගුණාංග හතර ඔහු තුළ විශේෂයෙන් ජීවිතය තුළ දැක ගන්න පුළුවන්. ඒ අතර තමන්ගේ දෙමව්පියන් සැලකීම, ඥාති මිත්‍ර ආදීන්ට උදව්පකාර කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම ආදී කටයුතු මොහුගේ ජීවිතය තුළ තියෙනවා. මේ ලක්ෂණ දැක ගන්න පුළුවන්. නමුත් පින්නතුනේ මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිතේ වෙනකොට ලෞකික සම්මාදිතෙන් ඉක්මවලා ලෝකෝත්තර සම්මාදිතේ වෙනකොට අපේ ජීවිතයේ මේ සාමාන්‍ය ගුණාංග ටික තිබෙල විතරක් බෑ. ඊට වඩා සුවිශේෂී ලක්ෂණ ටිකක් අපේ ජීවිතයේ තියෙනට ඕන. අන්නේ ලක්ෂණ ටික තමයි සඳහන් වන්නේ කරණීයමෙද සූත්‍රයේ. නැත්තම් මෙත් සූත්‍රයේ. කරුණ 14ක් නැත්තම් 15ක් දැක් වෙනවා. ඒ කරුණ අතර පින්නතුනේ මව්පියන්ට සලකන්න කියලාවත් දන් දෙන කියලාවත් කලගුණ සලකන කියලාවත් අමවාසයෙන් පංචශීලය රකින කියලාවත් ඒ කරුණ වල නැහැ පේනතුනි. ඔබ හොඳට බැලුවත් ඒ කරුණ 14 ඒ කරුණ 14 එහි සුගතිගාමී වෙන මාර්ගය නෙවෙයි තියෙන්නේ. ඒ කරුණ වල තියෙන්නේ යන්තං සන්තං පදං අදිසමෙච්ච යම් ශාන්ත පදයක්. ඒතං සන්තං ඒතං පනේතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියපු විදිහට මේ සන්ත කියන පදය ශාන්ත කියන පදේ නිතර ව්‍යවහාර කරන්නේ නිර්වාණයට. නිර්වාණ අවබෝධය කරලා යන කෙනෙක් ළඟ අර කලින් සඳහන් කළ දාන ආදී පින් දහම් ටික තේනට ඕන ඒව කරන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ පදනම ඉඳගෙන ඊට වඩා ඉහළ ගුණාංග ටිකක් තමන්ගේ ළඟ තේනට ඕන. ඒ ගුණාංග 14 අතරේ පින් තුනේ කොටස් තුනක්, කාරණා තුනක් ප්‍රධාන වශයෙන් මූලික වෙනවා. ඒ මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න ආරම්භ කරන අවස්ථාවේදී මහවග්ගපාලිය දැක්වෙන විදිහට ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි උජු ජාතිකෝ අහා ධම්ම මනසාසාමි කියලා. උන්වහන්සේ සඳහන් කරනවා අසටෝ අමායාවි උජු ජාතකෝ කියලා. මේ ධර්මයෙන් ශාන්තපදිය කරා ළඟා වෙනට කෙනෙක් අපේක්ෂා කරනවා නම් ඔහුට සාමාන්‍ය දාන ආදී පින් දහම් විතරක් මදි පින්තුනි. ඊට වඩා සුවිශේෂී ලක්ෂණ ටිකක් ඔහු ළඟ තියෙනට ඕන. ඒ මොනවද? ඒ තමයි ඔහු අසටෝ කපටි නොවන කෙනෙක් වෙන්නට ඕන. අමායාවි මායාකාරී නොවන කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම උජු ජාතිකෝ උරිජු ගතිය අවංක ගතියක් ඇති කෙනෙක් වෙන්නට ඕන. මේ කරුණ ටිකම තමයි කරණීයමෙත් සූත්‍රයේ වෙනත් වචන වලින් විස්තරාත්මකව දැක්වෙන්නේ. කරණීයමෙත් සූත්‍රයෙන් එන කරුණ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. කරුණ තුනක් ප්‍රධාන වශයෙන් ඉස්මතු කර ගන්න පුළුවන්. එකක් තමයි උජූච කියන එක, අනික සුවච කියන එක, ඊළඟ එක නිපක කියන එක. නිතරම අපි අවංක වෙන්නට ඕන මේ ධර්ම මාර්ගය ඉදිරියට යද්දී. සාමාන්‍ය ලෝකයේ අවංක කියලා කියන්නේ සත්‍යවාදී වීම, කරන දේ යනුව කීම, කතා කිරීම, කතා කරන දේ යනුව ක්‍රියා කිරීම තමයි සාමාන්‍ය ලෝකයේහි අවංක භාවය කියලා සැලකන්නේ. නමුත් බුදුදහම ඊටත් වඩා ගැඹුරට යනවා. බුදුදහමේ අවංක බව කියන්නේ ඒ වගේ සරල දෙයක්වත් නෙවෙයි. බුදුදහමේ අවංක භාවය කියලා කියන්නේ අපි යම් තාන් දෙයක් ජීවිතේ කරනවා නම් කයින් වචනෙන් සිතින් ඒ දේ කරනකොට, කියනකොට, හිතනකොට බලන්න මම මේ දේ කිරීමෙන්, කීමෙන්, සිතීමෙන් මගේ අකුසල් වැඩි වෙනවාද, අඩු වෙනවාද කියලා බලන්න. පින්කමක් කළා. ස්වාමින් වහන්සේ කෙනෙකුට සැලකුවත්, දානයක් දුන්නත්, කඨින පින්කමක් කළත්, පන්සලක ආවාසයක් හැදුවත්, ස්වාමින් වහන්සේ කෙනෙකුට උදව්වක් කළත් විතරක් නෙවෙයි පින්නතුනි, තමන් ඇඳුමක් ඇඳගත්, තමන් වාහනයක් ගත්තත්, තමන් නිවසක් හැදුවත්, දරුවෙකුට ඉගැන්නුවත්, මේ හැම දෙයකදීම බලන්න මගේ ලෝභ දේශ මොහ අඩු වෙනවද වැඩි වෙනවද කියලා. කණිතයට කියන අවශ්‍යනේ තමන්ම තමන්ගෙන් ධම්මාසාද කියපු විදිහට ධර්මයේ නැමැති කණ්ණාඩිය දාලා බලන්න තමන්ගේ ජීවිතයේ ස්වභාවය. මෙන්න මේ අවංක භාවයේ තිබුණොත් තමයි තමන්ට දිනෙන් ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පින්නතුනේ සඳහන් කරනවා සුවච කියන ගතිය. සුවච කියන එකට සාමාන්‍යයෙන් අපි කියන්නේ කීකරු කියලා. නමුත් පින්නතුනේ කීකරු භාවය විතරක් නෙවෙයි, මෙතන ඊට වඩා ඉහළ ගුණයක් මෙතනින් කියවෙනවා. ඒ තමයි අපි ඉංග්‍රීසි වලින් කියනවා නම් ඇක්ටිව් ලිස්නින් කියන එක. සක්‍රීය ශ්‍රවණ වීම කියන එක. වෙනත් කෙනෙක් යමක් කියනකොට පහසුවෙන් Tamanට හේතු ගන්නන්න පුළුවන්. නැත්තම් කරුණ පැහැදිලි කරලා දෙන්න පුළුවන් මට්ටමක ඉන්නට ඕන. දෙස්සවන් යොමු කරන ගතියක් තමන්ගේ තියෙනට ඕන. මේ සෝච බව නැත්තම් පිනොතන ධර්ම මාර්ගයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කමක් නැහැ. ඔබ අද මේ ධර්ම ශ්‍රවණය කරන්නේ තිය සෝච බව කියන ගුණය තමන්ගේ ළඟ තියෙන නිසා. අනිත් කාරණේ තමයි නිපක ස්ථානෝචිත ප්‍රඥාව නැත්තම් නුවණැති බව කියන කාරණේ. තම ආන කරුණු වලින් තමන්ගේ රාග දේශ මොහ දුරු වෙනවද? ඒ වගේම මේ කාරණා නුවණක් තමසින් ප්‍රශංසා කළා කියනවද? නිග්‍රහ කළා කියනවද? මේක කුසලයක්ද අකුසලයක්ද කියලා තේරුම් ගන්නට පුළුවන් විචාර බුද්ධියක්, විවේක බුද්ධියක්, විවෘත මනසක් තමන්ට තියෙනට ඕන. මෙන්න මේ තුලින් තමයි මේ ආධ්‍යාත්මික ගමන් මගේ තමන්ට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ගමන් මගේ යද්දී පෙන්වෙන්නේ ප්‍රධානතම කාරණේ තමයි චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම. දුකේ හට ගැනීම සහ නිරුද්ධ වීම තේරුම් ගැනීම. සාමාන්‍ය ලෞකික සත්‍ය තුල, සම්මුති සත්‍ය තුල, කම්මසකතා සමාධිය තුල තමන්ට කර්මය පිළිමදව තේරුම් ගැනීම විතරක් ප්‍රමාණවත්. නමුත් පින්ොත්තුනි මෙතෙන් එනකොට චතුරාර්ය සත්‍ය දුකේ හට ගැනීම නිරෝධය පිළිබඳව තේරුම් ගන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. ධම්මචක්ක සූත්‍රයේ සඳහන් වෙන විදිහට දුක්ඛාර සත්‍ය විස්තර කරනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ ආදි වශයෙන් සඳහන් කරලා අවසානයේදී සංකේත වෙන පංච පාදානස්කන්ධා දුක්ඛ කියන මට්ටම දක්වා මේ කරුණ විස්තර වෙනවා. පින්ොත්තුනි මෙන්න මේ කරුණ වඩාත්ම පැහැදිලි කරගන්නට මේ කරුණ තවත් විවිධ තැන්වල මේ දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි කරපු අවස්ථා තියෙනවා. සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ, විනය පිටකේ නොඑක් තැන්වල මේ කරුණ වඩාත්ම ගැඹුරට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. දුක කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ මේ කයට හිතට දුකක් විඳිනවා නම් ඒක තමයි දුක කියලා, ඒක තමයි දුක සත්‍ය කියලා. ඒකත් මේ ධම්මචක්ක සූත්‍රණෝ කිසියම් මට්ටමකින් අපට ගන්නට පුළුවන්. නමුත් වෙනතනීටත් වඩා ගැඹුරු විග්‍රහයකට ධර්මයේ තුලදී මේ දුක සත්‍ය විහිදලා යනවා. විශේෂයෙන් අභිධර්ම පිටකේ යමක ප්‍රකරණේ සත්‍ය යමකෙහි සුවිශේෂී කාරණයක් ඉස්මතු කරනවා. ඒ තමයි දුක සත්‍ය විස්තර කරනවා. කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක සත්‍යං කියන කාරණය. යම්කිසි කායික දුකක්, චේතසික දුකක් තියෙනවා නම් අන්න ඒ දේ හැර දුකක් තියෙනවා නම්, හැර දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. පින්නොතින මේ කාරණේක විට ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් යලි යලි අහලා බලලා කියවලා තේරුම් ගන්න උත්සාහය දරන්න ඕන. මෙතෙන් කියන්නේ කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක සත්‍යං කියලා. කායික දුකත් චේතසික දුකත් හැර යමක් වෙනවා නම් අන්න ඒක දුක සත්‍යය කියලා. ඒ විතරක් නෙවෙතනම තවත් කාරණයක් සඳහන් වෙනවා. කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා කාරණයක්. කායික දුකත් චේතසික දුකත් දුකක් වෙනවා, දුක සත්‍යයක් වෙනවා. ඒ කියන්නේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරන විග්‍රහය අනුව. පින්නතුනේ මෙන්න මේක ඊටාම වැදගත්. මෙතන මේ දුක සත්‍ය කියලා පැහැදිලි කරන්නේ කායික දුකත් චේතසික දුකත් හැර වෙනත් අවස්ථාවක්. ඒ මොකද්ද? ඒ තමයි පරිසම්බිදා මග්ගයේ චර්යාන අනත් ඥානෙ විස්තර කරන විඥාන චර්යා කියන කාරණය. තවත් සරලව කියනවා නම් අපි ඇස කන ආදී ඉන්ද්‍රිය වලින් කිසියම් අත්දැකීමක් ලබන මුල් අවස්ථාව අතීත කර්ම විපාක විදියට ලබන ඊටාම සියොම් ඊටාම ශනික මුල් අත්දැකීමට කියනවා දුක සත්‍ය කියලා. අන්න ඒක දුකක් අස්සපක්කත් නේක උපේක්ෂා සාගතයි. ඒකට තමයි අර පබස්සර මිදම් බික්වේ චිත්තං කියලා කියන්නේ. ප්‍රබාස්වර හිත කියන්නේ ඒකයි. ඒක කර්ම විපාකයක් විතරයි. ඒක තවත් කුසල අකුසලයකට හේතුවක් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක ශනිකව හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අන්නේ නිරුද්ධ වෙච්ච දේ ගැන අපි අයෝනිසෝ මනසකාරයෙන් නම් අසහයෙන් නම් ඉන්නේ ඒ විඥාන චර්යාව අපේ තියෙන අවිද්‍යාවේ පමණට අපේ ලෝකේ කරගන්නවා. ඊට පස්සේ අපි නැවත උපාදාන ස්කන්ධයක් සකස් කරගන්නවා. එතෙන්දි තමයි අපි මේ සක්කාය දිට්ඨිය නැමැති අපේ රාමුවට මේ අත්දැකීම දාගන්නේ. අපට ලැබෙන ස්කන්ධ පංචකය අපේ ළඟ ආශ්‍රව සහිත මනසෙන් අපි ස්පර්ශ කරනවා. මේ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. ඒක තීරණයවන්නේ අපේ අවිද්‍යාවේ පමණට. නමුත් යම් කෙනෙක් මේ මොහොතේ හරියට සිහියෙන් නොනින් අකණ්ඩව හිටියොත් අන්න ඒ විඥාන චර්යාව අපිට අඥාන චර්යාවකට නොගිහිල්ලා ඥාන චර්යාවක් බවට පත් කරගන්න පුළුවන්. ඒක තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගය. එතකොට පින්වතුනි ලෝකයේ බොහෝ දෙනෙක් ඉන්නේ වැඩිපුර ඉන්නේ පිරිස මෙන්න මේ විඥාන චර්යාව තමන්ගේ අවිද්‍යාවෙන් අඥාන චර්යාවක් බවට පත් කරගන්න අය. ඒ මගින් පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනින්ජාවි සංඛාර සකස් කරගන්නවා. වෙනත් විදියකින් කියනවා නම් ဒုတိය කම්ම සූත්‍රයේ සඳහන් වෙන විදියට අත්‍යබික්කවේ කම්මං කන්නන් කන්න විපාකං කලු විපාක ගෙන දෙන කලු කර්ම තියෙනවා. අත්‍යබික්කවේ කම්මං සුක්ඛං සුඛ විපාකං සුදු විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. අත්‍යබික්කවේ කම්මං අකන්න සුක්ඛං අකන්න සුඛ විපාකං කලු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. එවෙන් විපාක ගෙන දෙන. මෙන්න මේ කර්ම තුනම රැස් කරන්නේ මේ විඥාන චර්යාව අඥාන චර්යාවක් බවට පත් කරගෙන මේ රූපාදී උපාදාන ස්කන්ධ පංචකය සක්කාය දිට්ඨිය සහිත ලෝකය නිර්මාණය කරගන්න තැනැත්තා. නමුත් යම්කිසි කෙනෙක් මේ අවස්ථාවේදී උපරිම ලෙස සිහිනුවණින් ඉන්නවා නම් ඒ තැනැත්තාට ඒ විඥාන චර්යාව මුල් අත්දැකීම ඥාන චර්යාවක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කර්මයට සඳහන් කරන්නේ මේ ဒုတိය කම්ම සූත්‍රයේදී අත්‍යබේකවේ කම්මං අකන්න සුක්ඛං අකන්න අසුඛ විපාකං කියන කාරණය. කලුත් නොවන සුදුත් නොවන කර්ම පිළිබඳවයි මෙතන මේ සඳහන් කරන්නේ. මේකට පයෝමගාමි සංඛාර කියලා කියනවා. වෙනත් විදිහෙන් කියනවා නම් අනිත්‍ය දුක්ඛ ආදී තත්වයන් විදර්ශනා මෙනෙහි කරන අවස්ථාව, ගිරමණන් සූත්‍රයේ දැක්වෙන විදිහට දස සංඥා සහිතව වාසය කරන අවස්ථාව. පින්නතුනි මෙන්න මේ සත්‍ය තේරුම් ගත්ත කෙනා මේ දුක්ඛ සත්‍ය අර මුලින්ම ලබන අත්දැකීම ඒක ප්‍රහීණ කරන තියෙන සත්‍යක් නෙවෙයි. දුක්ඛ සත්‍ය ප්‍රහීණ කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ දුක්ඛ සත්‍ය පරිඤ්ඤයං පිරිසිඳ දැනගන්න තියෙන්නේ. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත්තු පමණට මේ දුක්ඛ සත්‍ය අරමුණු කරගෙන ඇති කරගන්නා උපාදාන ස්කන්ධ පංචකය සමුදය සත්‍ය නිර්මාණය කර නොගන්න විදියට සමුදය සත්‍ය ප්‍රහීණ වෙන විදියට හිත පිටුවා ගන්න පුළුවන්. ඒ සමුදය සත්‍ය ප්‍රහීණ කර පමනට යතනත්තා නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා. ඔහු මාර්ග සත්‍ය වඩන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ එක සත්‍යයක් හරියට තේරුනොත් අනිත් සත්‍යයක් තේරුම් ගන්න පුළුවන්. ගවම්පතිය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය ඉතාම පැහැදිලිව දේශනා කරනවා. සමහර විට එක සත්‍යයක් දේශනා කරපු පමණක් අවස්ථා තියෙන වෙන වෙලාවදී අනිත් සත්‍යයක් තේරුම් ගන්නට පුළුවන්. සමහර සත්‍ය දෙකක් දේශනා කරපු වෙලාවදී අනිත් දෙක තේරුම් ගන්න පුළුවන්. මේ ආදී වශයෙන් පැහැදිලි කිරීමක් දැක්වෙනවා. පින්නොතනේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත කෙනා ඊළඟට ඔහුගේ අප්‍රමාදී බව ඇති වෙනවා. දුක්ඛෝපනේ සහ සද්ධා කියලා කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. දුක තේරුම් ගත්ත කෙනා ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා. දුක්ඛෝපනේ සහ සද්ධා කිව්වහම සමහරට අපට හිතෙන්නේ දුක් විඳිනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා. දුක් විඳය කියලා ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ පින්නොතනේ. දුක්ඛෝපනේ සහ සද්ධා කියලා කියන්නේ දුක තේරුම් ගත්ත පමණට ශ්‍රද්ධාව ඇති වෙනවා කියන එක. ඇයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඇති වෙනවා නම් ඔහුට ඇති වෙන පටිච්චසමුප්පාද පිළිබඳ අවබෝධය හේතුන් පටිච්චසම්භෝතං හේතුබංගා නිරුජ්ජතේ කියන කාරණාවෙම ඇති වෙන්නේ. ඒ පටිච්චසමුප්පාද පිළිබඳ අවබෝධය ඇති වෙච්ච පමණට යෝ ධම්මං පස්සති යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති කිය විදියට ඔය පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත පමණට ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කිය විදියට ධර්මයේ තේරුම් ගත්ත පමණට බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. භාගතුන් වහන්සේ හඳුනාගත්ත පමණට ධර්මය හඳුනාගත්ත ශ්‍රාවක සංඝරත්නය හඳුනාගත්ත කෙනෙක් බවට පත් වෙලා ඔහුගේ ශ්‍රද්ධාව දිනු වෙලා ඒ ශ්‍රද්ධාවෙන් වීරිය ඇති වෙලා ඔහුගෙන් ප්‍රඥාදී සෙසු කාරණා සම්පූර්ණත්වයට පත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඇති වෙච්ච පමණට පිනොතිනි ඔහු සතර සතිපට්ඨානය රකින්න. ඒ වගේම මේ තැනැත්තා ඒ තුලින්ම ඔහු චතුරාර්ය සත්‍යෙන් නොනවති සතර සතිපට්ඨානය තුල පිහිටලා සතර රිද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොජ්ජංග, ආරියස්ථානික මාර්ග කියන මෙන්න මේ කරුණු සම්පූර්ණ කරන කෙනෙක් බවට පත් වෙනවා. මේක පිනුතුනි අපේ ජීවිතයේ අපට ලබා ගන්න පුළුවන් ලොකුම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. පාරාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුරයන් මොහොතට සිත්තලව වාසය කරන එක හේතුවක් තමයි මේ සාගර පතුලෙහි ඊටාම වටිනා රන් රිදී මුතු මැණික් වෙරළු මිනිආදී මේ මහර්ග වස්තුන් සාගර පතුලේ තැන්පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වගේම මේ සාගරයේ නැමැති සම්බුද්ධ ශාසන නැමැති සාගර පතුලේ ඊටාම වටිනා මුණු මිනිමුතු තැන්පත් වෙලා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොජ්ජංග, ආරස්නික මාර්ග කියන මෙන්න මේ කාරණා විශේෂයෙන් මෙයින් සත්‍තිස් බෝධිපාරිසික ධර්ම වලට අදාළ කරුණේ බුදුරජාණන් වහන්සේ මේ මුණු මිනිමුතු විදියට දේශනා කළේ. ඒ හැම දෙයකම පදනම මොකද්ද? ඒ හැම දෙයකම පදනම මේ චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ තේරුම් ගැනීම. මේක තේරුම් ගත්ත පමණට පේනොතින් තමා දකිනවා අවිද්‍යා සාගතෝ තමන් ඇස්කන්නා සාදීන් ඉන්ද්‍රිය පරිශීලනය කරෝතින් තමන්ට අනාගතයේ දුක් විඳින වෙනවා කියලා. එනිසා හැකිතාක් ඉක්මනින් මේ දුකෙන් නිදහස් වෙන්නට ඔහු කටයුතු කරනවා. ඇයි ඒකට හේතුව? අපට කියලා ඥාති මිත්‍රාදීන් ඉන්නවනම්, ධන දහන තියෙනවනම්, හිත මිතුරන් ඉන්නවනම්, ඒ කියන්නේ පිනුතුනේ තියෙන පමණට, ඒවට ආස කරන පමණට අනාගතයේ තමන්ට දුක් විඳින වෙනවා. ඒ මොනවාක්වත් නොතිබ්බත් අඩුම ගානේ තමන්ට කියලා ශරීරයක් තියෙනවා නම්, ඒ කියන්නේ තමන් අනාගතයේ ජරා මරණ ආදී දුක් වලින් දුක් විඳිනට තමා කටයුතු සම්පාදනය කරගෙන ඉන්න කෙනෙක් කියලා. අන්න ඒ නිසා එහෙන් නික්මෙන නම් හැකිතාක් ඉක්මනට මේ ධර්ම මාර්ගයේ අප්‍රමාදී විදිහට යන්න ඕන කියලා ලොකු ජවයක් වීරයක් ඇති වෙනවා මේ ධර්ම අවබෝධයෙන් ලැබෙන ශ්‍රද්ධාව. පින්නොතන අපි මේ සඳහන් කරේ මුලින්දම් මුලින් කම්මසකතා සම්මාදිතේ ඉඳලා අපේ සුගතිය ස්ථාවර කරගැනීමත්, ඊළඟට තමන්ට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලැබුණු පමණට සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාදය, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොජ්ජංග කියන මෙන්න මේ කරුණෝ තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ කරගන්නට අවස්ථාව ලැබෙනවා. පාරද සූත්‍රයේ දැක්වෙන විදිහට මහා සාගර පතුලේ තියෙන අගනා රන් මුතු මැණික් වගේ තමයි මෙන්න මේ සත්‍තිස් බෝධිපාසික ධර්ම තමන්ගේ ජීවිතයට. ඒ වගේම තමන්ට මේ ධර්ම අවබෝධ ලැබීම සමගම තමන් දන්නවා තමන්ට ජීවිතයේ කිසියම් ධන දහන්නයක් ඥාති මිත්‍රාදීන් පිරිසක් ඉන්නවා නම් ඒ වගේම වෙන වෙනකොට තමන්ට අනාගතයේ දුක් විඳින සිදුවෙනවා කියන කාරණය තේරුම් අරගෙන හැකිතා දුරට මේ තැනැත්තා මේ දුක් ටික තමන් වෙත එන්න කලින් ධර්ම මාර්ගයේ හැකිතා දුරට ඉදිරියට යන්නට අකණ්ඩව වීරියෙන් අප්‍රමාදීව කටයුතු කරනවා. ඒ වගේම තමන්ගේ දෛනික ජීවිතයේ සීලම කටයුතු මේ ධර්ම අවබෝධය, ධර්මයේ ප්‍රායෝගිකව කිරීම ආදී කටයුතු පෙරමුණේ තබාගෙන තමයි තමන්ගේ රැකී රක්ෂා අධ්‍යාපන ආදී සීලම කටයුතු තමන් කළමනාකරණය කරගන්නේ. ඉතින් මෙන්න මේක තමන්ගේ ජීවිතයට ලැබෙන ලොකු භාග්‍යයක් බවට පත් වෙනවා. පින්නතින අප මේ සාකච්ඡා කළේ ස්වර්ග මාර්ගයත් මොක්ෂ මාර්ගයත් පිළිබඳව බුදුදහමේ දේශනා කරපු කාරණා කීපයක් තමයි අද අප සාකච්ඡා කළේ. ඊළඟට පින්නතින මා තවත් වැදගත් කාරණයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්මයේ අපි පරිශීලනය කරනකොට අපට වරදින අවස්ථාවක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි ත්‍රිපිටකයේ බොහෝ තැන් කියවලා නැති නිසා, අපි බොහෝ තැන් ධර්ම දේශනාවල යහපු නැති නිසා අපට හිතෙන්නේ අපි කියවපු අහපු ටික විතරයි හරි, අනිත් දේවල් නිවැරදි නෑ කියලා. මෙන්න මේ නිසා තමයි අපි බොහෝ විට මම දන්න දේම හරි, අනිත් දේවල් අසත්‍යයි කියලා සමා දෘෂ්ටියකට එනවා. මේකට කියන්නේ ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියලා. මේකමයි ඇත්ත, අනිත් ඒවා අසත්‍යයි කියලා નિසරුයි කියලා අපි බැහැර කරනවා. මේක පිනතින හරිම අභාග්‍යයක්. ඇතැම් විට අපේ තියෙන දැනුගත්කම හින්දා, ඇතැම් විට අපි බොහෝ කාලයක් ධර්මයත් එක්ක එකට ඉඳීම නිසා අපට මේ දෘෂ්ටි විපල්ලාස වලට අපි පත් වෙනවා. ඇතැම් විට අපේ දෘෂ්ටි පරාමර්ශනය කළා අපේ දැනට ඉන්න දෘෂ්ටියම හරිය කියලා මතයට අපි එනවා. මෙහෙම නොවෙන්නට පිනොතින ධර්මයේ විවිධ පරයය වලින් අපි දැනගන්නට ඕන. ධර්මදේශනාවක් අහම්පන් දෙනකොට පිනොතින බලන්න මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්මුති සත්‍ය තුලින්දගෙනද පරමාර්ථ සත්‍ය තුලින්දගෙනද නැත්නම් දෙකම මේ දේශනා කරන්න කියලා හොඳට නොනින් බලන්නට ඕන. උදාහරණයක් හැටියට බුදුහාඳුරෝ කම්මසගතා සමාධිකෙන් දේශනා කරපු ධර්මදේශනා තියෙනවා. දැන් චුල්ල කම විභංග සූත්‍රය, මහා කම විභංග සූත්‍රය, ඒ තැන්වල මේ ලෝකයේ තුල සාර්ථකත්වයට පත් වෙන විදිහ තමයි දේශනා කරන්නේ. අන්න ඒ දේශනා තුල බුදුහාඳුරෝ කම්මස කෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දෝ කියලා දේශනා කරනවා. කර්මය තමයි දායාදවට ඇති කෙනෙක්, තමගේ ඥාතියා, තමගේ උරුමය කියලා සිහි කරන දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි, ගබ්බ මේකේ උප්පජ්ජන්ති, නිර්යන පාපකාමිනෝ, සග්ගං සෝධිකති නොයන්ති, පරිනිබ්බන්ති අනාසව කියලා දේශනා කළා. එක්කෙනෙක් මව කුසකට එනවා, එක්කෙනෙක් සුඛ ස්වර්ගයට යනවා. මේ ආදී වශයෙන් දේශනා කරනවා. මෙහෙම දේශනා කරනම බුදුහාමුදුරුවෝ තවත් වෙනක දේශනා කරනවා කොහොමද? කම්මස්සකාර කෝණත්ති විපාකස්සච වේදනා සුද ධම්මා පවත්තන්ති කියලා. කර්මය කරන කෙනෙක්වත් විපාක විඳින කෙනෙක්වත් නැහැ කියලා. ඇතැමෙරි පේනොතුනි මේකෙන් අර පළවෙනි මේ දෙකේ වෙනස දන්නේ නැති අපි සමහරට බුදුහාමුදුරුවෝ කර්ම කරන්න කියලා එපා කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ කර්මය නැත්තම් කුසලය පින සසර දික් වෙන දෙයක් කියලා දේශනා කළා. අපි ලෞකික කුසලයෙන් පිරිහෙන විතරක් නෙවෙයි, ඇතැම් විට නිවනෙන් බැහැර වෙන විතරක් නෙවෙයි, ඇතැම් විට පරලෝක සුගතියත් අපට අහිමි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙතන කම්මස්සකාර කෝණත්තේ විපාකස්සජ වේදනා සුද්ධ ධම්මා පවත්තන්ති කියලා කියන්නේ මේ ලෝකෝත්තර සම්මාදිටිය සාපේක්ෂව. ලෞකික සම්මාදිටිය සාපේක්ෂව ලෝකයේ තුල සත්‍ය තුලදී බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ හොඳ කුසල දහම් කරගන්න, ලෞකික කුසලයේ කරන්න, දාන ආදී පින් දහම් කරන්න සංඛාර උප්පත්ති සූත්‍ර ආදී දේශනා කළා තියෙනවා. මංගල සූත්‍ර ආදී කරුණ දේශනා කළා තියෙනවා. පුණ්‍ය කීර්ය වත්තු දේශනා කළා තියෙනවා. මා පුඤ්ඤස්ස බහය සූත්‍රය දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ තුල සාරතකත්වයට පත් වෙන්න, ඒ වගේම මේ ජීවිතේ කාලය තුලදීම මේ ලෞකික කුසලයේ ආනිසංස ලබා දීමේ කරුණා ධ්‍යාසයෙන් භාගතුන් වහන්සේ දේශනා කළේ. එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපට අර අත්තිබික්කවේ කම්මං අකන්නසෝකං අකන්නසෝක විපාකං කියපු විදිහට කලුත් නොවන සුදුත් නොවන ප්‍රයෝගාවි සංඛාර දේශනා කළා. දස සංඥා වැඩින් ආදී, විදර්ශනා වැඩින් ආදී ලෝකෝත්තර ධර්ම මාර්ගයක් දේශනා කළා. එතෙන්දී බුදුහාමුදුරෝ මේ සත්‍ය නැවත සසරිප දෙන කතාවක් දේශනා කරන්නේ නැහැ. ඒ දේශනා කරන්නේ ලෝකෝත්තර කම්මස්සකතා සමාධියට, ලෝකෝත්තර සමාධියට සාපේක්ෂව. මෙන්න මෙතෙන්දී පින්නතුනේ එක තැනකදී බුදුහාමුදුරෝ පරලෝ සුගතිගාමී වෙන හොඳ දේවල් කරන්න කියලා දේශනා කරද්දී තවත් තැනක කෙනෙක් ඇවිල්ලා අහන දෘෂ්ටිගතව ස්වාමීන් වහන්සේ මරණයෙන් පස්සේ සත්‍යයක් ඉන්නවද නැත්නම් නිවන් දැකපු කෙනා මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්න අහනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මරණයෙන් පස්සේ ඉන්න තියා මේ ජීවිත කාලය තුලවත් එක මොහොතකින්නම් ඊළඟ මොහොතයට යන සත්‍යයක් ගැන දේශනා නොකරන මම කොහොමද මරණයෙන් පස්සේ ඉන්න සත්‍යයක් ගැන කියන්නේ කියලා. ඒ කියන්නේ පින්නතුනේ මේ ලෝකෝත්තර සමාධියට සාපේක්ෂව සාති භික්ෂුවට දේශනා කළේ ඒකයි, මරණයෙන් පස්සේ යන සත්‍ය ගැන දේශනා කරන්න බෑ කියලා. ඒ දේශනාව විතරක් කරලා අපි කලබල වෙන්න හොඳ නෑ, මේ ලෞකික කුසල කරන්න හොඳ නෑ කියලා. අපි ලෞකික කුසලිය කරන්නට ඕනේ පින්නතුනේ, පුපින් දහම් කරන්නට ඕන, මහා පුණ්‍ය සබහායේ පිනට බය වෙන්න එපා කියලා බුදුහමන දේශනා කළා. එහෙම දේශනා කරලා ඉහෙලටම ගියපු උපරිම අවස්ථාවිද තමයි පුණ්‍ය පාප පහේනස්ස කියන කාරණය සඳහන් කරන්නේ. ඒක අපේ ඉබේ අතහැරෙන දෙයක් වෙන්නට ඕන, අපි හිතලා අතහැරෙන දෙයක් නෙවෙයි තෙන්දී. එතකොට අපි මේ සඳහන් කරේ මේ කම්මසකතා සමාධිටි සහ ලෝකෝත්තර සමාධිටි පිළිබඳව දේශනා කරපු විවිධ දේශනා. නැත්තම් සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය තුල දේශනා කරපු කාරණා. ඊළඟට පේනතුනේ ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ දෙකේ වෙනස තවත් තැන්වල අපට දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කම්මසගතා සමාධියට තුර ලෝකෝත්තර සමාධියට යන්නට මාවත විදිහට සමතේ දිනු කරන්න කියලා දේශනා කළා. මෛත්‍රී භාන වැනි කමඨහන් දේශනා කළා. මෛත්‍රී භාන වඩනකොට සමහර කෙනෙක් ඉක්මන් වෙනවා. මේකෙන් ආත්ම දෘෂ්ටි වැඩි වෙනව නේද? පුද්ගල සංඥා වැඩි වෙනව නේද කියලා. නමුත් වෙනොතින අපි මේ කටයුතු කරන්නේ හොඳට නුවණින් මේ ලෝකෝත්තර සමාධිය යන උපකාරයක් සඳහායි මෙතෙන්දි මේ අපි ලෞකික සමාධිය තුලින්දගෙන මෛත්‍රිය වඩන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන විශේෂ කාරණය ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මහණෙනි, මම දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයන්ගෙන් ශේ කිරීම දේශනා කරන්නේ කියලා. මොකක් දන්න කෙනාට මොකක් දකින කෙනාටද මේ යෝනිසෝ මනසිකාර්ය නැත්නම් අකුසලයේ දුර වෙන විදියටත් කුසලයේ වැඩි වෙන විදියටත් දන්න කෙනාටයි මේක දේශනා කරන්නේ කියලා. මෙන්න මේ දේශනා තුල පින්නතුනි අපට යනකොට එක පැත්තකට අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා අකුසල මාවත දේශනා කළා, නැත්නම් ලෝකයේ තුල සැරිසරන විදියක් දේශනා කළා. අවිද්‍යාව නිසා සංස්කාර හටාගෙන ජරා මරණ කරා යන ලෝකයක් දේශනා කළා. ඊළඟට අවිද්‍යායත්වය නිරෝධ, අශේෂ විරාග නිරෝධ, සංඛාර නිරෝධෝ කියලා මෙන්න මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන ක්‍රමයකුත් දේශනා කළා. මෙන්න මේ දෙකේ වෙනස පිනතුනි හැම දේශනාවක් තුළදීම අපි දැක ගන්නට ඕන. මදුපිණ්ඩික සූත්‍රයේ කියන විදිහට එක තැනකදී භාගතුන් වහන්සේ දේශනා කරනවා චක්කොංච පටිච්ච රූපේ චුප්පජිත චක්කු විඥානං තින්න සංගති පස්වාදී වශයෙන් මෙසාද්දී ඉන්ද්‍රිය ආයතන අවිද්‍යා පාදකව නිර්මාණය වෙනකොට ලෝකයක් හැදෙන විදිය දේශනා කළා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ හැදෙන ලෝකය, මේ නිර්මාණය වෙන ලෝකය ඊළඟට කොහොමද නිරුද්ධ කරන්නේ, විද්‍යා සහගතෝ ප්‍රඥාවෙන් ඉන්න තැනැත්තාට කොහොමද ජීවිතේ ඊළඟ කරුණ ටික දිනු වෙන්නේ කියලා දේශනා කරනවා. චක්කුං අසති, රූපං අසති, චක්කු විඥානං අසති කියලා ඇස නැති කල්ලි, රූපේ නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි කියලා දේශනාවක් කළා. දැන් මෙහෙම කියනකොට ඔබ කලබල වෙයි තැන්ට, එහෙනම් ඇස් දෙක අන්ධ වෙලාද, නැත්නම් මරණයට පත් වෙලා ආදී වශයෙන් කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් වෙනතුනේ එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ ඇස නැහැ කියලා කියන්නේ අවිද්‍යා සහගත ඇස නැහැ කියන එක. තමා ඇසෙන් රූපයක් දැකලා ඒක තමන් තේරුම් ගන්නකොට අර මුලින් තිමිච්ච අත්දැකීම නිරුද්ධ වෙලා තමන් තේරුම් ගන්නේ මන ආයතනෙන්, මනින්ද්‍රිය, ධර්ම ආයතනෙන්. නමුත් පින්නොතනේ අපි ඇදී අවිද්‍යාව නිසා අපි නැවත බාහිර ලෝකයට නැඹුරු වෙනවා. බාහිර ලෝකෙ යමක් ඇතැයි කියලා අපි නැවත නිර්මාණය කරගෙන මේ අවිද්‍යාව තුළම ජීවිතය ගත කරනවා. ඒ නිසා පින්නොතනේ අපි ඇසෙන් දකින හැම රූපයක් තුළදීම අපි දක්ෂ වෙන්නට ඕන තමන් දැන් ඉන්නේ අවිද්‍යාවෙන්ද, විද්‍යා සහගතවද, නැත්නම් ප්‍රඥාවෙන්ද කියන එක තේරුම් ගන්නට ඕන. ඔබ ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය ඔබ ලස්සනද කැතද කියලා බලන එක විතරක් නෙවෙයි පිනොතනි. ඔබට හිතෙන්න පුළුවන් මම මේ බාහිර බලන රූපයට මම ආසා කරන්නෙත් නැහැ, මම අමනාපෙකුත් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පිනොතනි ආසා කරන්නවත් අමනාප වෙනවත් ඕනේ නැහැ. ඔබ ඇසට පේන රූපයේ බාහිර ඇතැයි කියලා ඡායාව හරි දැක්කොත් ඔබ ඒත් ඉන්නේ අවිද්‍යාවේ, ඔබ ඒත් ඉන්නේ ජරා මරණ ස්පර්ශ කරමින්, ඔබ ඒත් ඉන්නේ ප්‍රපංච සහිත ලෝකයක් නිර්මාණය කරගෙන. කුඩා දරුවෙක් ඇසට රූපයක් පේනකොට ඒ දරුවා මොකන්ද කියලා පැහැදිලිව වෙනස හඳුනා ගන්න දන්නේ නැහැ. ඒ දරුවා දන්නේ බාහිර සද්දයක්, රූපයක්, කෝදයක් තියෙයි කියලා විතරයි. නමුත් ඒ දරුවත් මේ අවිද්‍යා සාගත ලෝකයේ තුලමයි ඉන්නේ. මේ පටිච්චසමුප්පාදයේ සහිත ලෝකයේ තුලමයි ඉන්නේ. අන්නේ පටිච්චසමුප්පාදයේ සහිත ලෝකයේ බුදුහාඳුරු විවිධ ආකාරයෙන් දේශනා කළා. පටිච්චසමුප්පාද විග්‍රහයේදී පින්නතුනි එක පැත්තකින් ධර්මයේ සඳහන් වෙනවා අතීත හේතු කියලා කාරණයක්. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා මෙන්න මේ කරුණු ටික දේශනා කරන අතීත හේතු විදියට ඒ දේශනා කරන්නේ පින්නතුනි අපිට ගන්නට පුළුවන් යම්කිසි විදියක මේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන කියලා. මෙන්න මේ අතීත හේතු වලට සාපේක්ෂව අපි වර්තමාන හේතු ටිකක් නැවත සකස් කරගන්නවා. වර්තමාන අධ්‍යක්ීමක් ලබනවා. මොකද්ද? විඥාන, නාම රූප, සලායතන, පස්ස වේදනා. මේ ස්කන්ධ පංචකයක් වර්තමානය අපි ලබනවා. ඒව වර්තමාන ඵල. ඒ වර්තමාන ඵලම හේතු කරගෙන නැවත තමන් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා අනාගත වර්තමාන හේතු ටිකක් සකස් කරගන්නවා. ඒ වර්තමාන හේතු වලට අනුරූපව තමන් අනාගත ඵල ටිකක් ලබනවා. විඥාන, නාම රූප, සලායතන, පස්ස වේදනා කියලා. අතීත හේතු පහක් තියෙනවා. අවිද්‍යා සංඛාර, ඒ වගේම තණ්හා උපාදාන භව. ඒවා අතීත හේතු. ඒ අතීත හේතු වලට වර්තමානයේ ලැබෙන ඵල තමයි, විපාක තමයි විඥාන, නාම රූප, සලායතන, පස්ස වේදනා. ඒ කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, ඒ ස්කන්ධ මාත්‍රයක් විතරයි. අර විඥානචර්යා කියන කතාව. ඒ විඥානචර්යාව හරියට හඳුනා නොගත්තොත් නැවත නව කර්ම සකස් කරගන්නවා, වර්තමාන හේතු සකස් කරගන්නවා. ඒ තමයි අවිද්‍යා තණ්හා, අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. අන්නේ වර්තමාන හේතු වලට සාපේක්ෂව නැවත අනාගත ඵල තමන්ට ලැබෙනවා. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා. පින්තුනි මේ කරුණෝ කෙනෙකුට හිතෙන්න පුළුවන් ත්‍රිපිටකේ නැහැ කියලා. නමුත් පින්තුනි ධර්මයේ සඳහන් වෙනවා පැහැදිලිවම. ත්‍රිපිටකය කිව්වහම අපි පින්තුනි විනය සූත්‍ර අභිධර්ම කියන තුනම අපි පිළිගන්නවා. කොද්දකනිකායේ පරිසම්බිදා මග්ගේ මේ කරුණ ඊටම පැහැදිලිව දැක්වෙනවා. ඔබට කියවලා බලන්න පුළුවන්. මේක පින්තුනි සංසාර චක්‍රය තුල මේ අත්විඳින ස්වභාවය, මේ කාරණියම ඊටම කෙටියෙන් එක චිත්තක්ෂණයක් තුල ධර්මය තුල පැහැදිලි කරනවා. මේ පටිසම්පාදයන්ග 12ම මේ මොහොතේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන ආදී වශයෙන් එක චිත්තක්ෂණයක් තුලට මේ සියලුම කරුණු ගොනු කළත් පැහැදිලි කිරීමක් ධර්මයේ දැක්වෙනවා. ඒ නිසා විවිධ පරයයන්වලින් ධර්මයේ කරුණු සඳහන් වෙනවා. කුමන පරයයන් තමා කරුණු තේරුම් ගත්තත් තමන්ගේ උත්සාහයෙන් වෙන්නට ඕන මේ දුකෙන් නිදහස් වෙන්න. ඒ දුකෙන් නිදහස් වීම සඳහා තියෙන ප්‍රධානතම අවබෝධය මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. මොකද්ද මේ අවබෝධය? මේ අවබෝධයදී අපට විශේෂයෙන් ලැබෙන්නේ ඇස්කන් ආසාදී ආයතන, රූපාදී අරමුණු, ඒ වගේම චක්කු විඥාන ධාතු ආදී ධාතු, නැත්නම් රූපාදී ස්කන්ධ, නාම රූප විඥාන ආදී මේ හේතුඵල ධම, මේ හැම කාරණයකම යටින් දිවෙන සාරාංශය, පැහැදිලි ලක්ෂණය, යථාර්ථය භාගතුන් වහන්සේ දේශනා කරනවා. පටිසම්පාද යථාර්ථය දේශනා කරනවා. ඒ මොකද්ද? ඒ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා. පස්සග මහණුන්ට යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා මේක දේශනා කළා. බාහ්‍ය දාරු කෙරියට එවන් හිතේ බාහ්‍ය සික්කිතබ්බන් දෙක්කේ දෙක්ටමත්තම් භවිෂ්‍යති ආදී වශයෙන් දේශනා කළා. පස්වග මහණුන්ටම චක්කුන් අනත් ආදී වශයෙන් දේශනා කළා. සබ්බේ සංඛාර අනිච්චා කියලා වරක දේශනා කරනවා. ඉතීමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං නහෝති කියලා දේශනා කරනවා. සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා, සබ්බේ සංඛාර අනත්තා කියලා දේශනා කරනවා. මේ වගේ විවිධ ආකාරවලින් ධර්මයේ කරුණු දේශනා කරනවා. ඒ කුමක් දේශනා කළත් අප ලබන සියලුම අධ්‍යක්ීම් වල ලක්ෂණය මොකද්ද? එක වාක්‍යයකින් කියනවා නම් පින්නතුනි. අහොත්වා සම්බුතං හොත්වා නබවිසති. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. තමා ඇසට රූපයක් දැක්කත්, කනට ශබ්දයක් ඇහුවත්, නාසයට ගඳ සුවඳක් වින්දත්, ඒ වගේම ඇස මේ මොහොතේ හටගත්තත්, කන හටගන්නවා, නාසය, දිව, ශරීරය මේ සියලුම අධ්‍යක්ීම් තමා ලෝකයෙන් ස්පර්ශ කරන අවස්ථාව තුළයි තමා නිර්මාණය කරගන්නේ. කලින් නිර්මාණය වෙච්ච මොකුත් නැහැ පින්නතුනි. සම්මුති සත්‍ය තුළ ගත්තොත් තමන් ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා, තමන් සසර හිටිය කෙනෙක්, තමා ඉපදිලා කලක් මේ ලෝකේ ඉන්නවා, තමා මිය ගියාට පස්සෙත් මේ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණේ, නැත්තම් තමන් නැවත ලෝකයක ඉපදෙනවා කියන කාරණේ, ඒක සම්මුති සත්‍යයි. නමුත් පරමාර්ථ සත්‍යයට යනකොට පේනුතුණ යථාර්ථය මොකද්ද? පරමාර්ථ සත්‍යයට යනකොට යථාර්ථය තමයි මේ කිසිම දෙයක් කලින් නිර්මාණය වෙච්ච දේවල් නෙවෙයි, මේට කලින් චිත්තක්ෂණයේ ප්‍රතිඵල විදියට මේ මොහොතට හේතුඵල ධම මත අවිද්‍යා, කර්ම, තෘෂ්ණා ආදී මේ හේතුඵල ධම මත මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් තමයි තමා හැම මොහොතෙම ස්පර්ශ කරන්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් පින්නතුනි, තමන් ජීවිතේ ඉහළටම අත්විඳින ප්‍රායෝගිකව පුහුණු කරන දේ බවට පත් වෙන්නේ මේ විදර්ශනා භාවනාව. හැම මොහොතේම අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඇස්කන්න ආසාදී ඉන්ද්‍රිය මේ සියලු අත්දැකීම් පෙර පසු නොවී හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන ආකාරය තමා දකිනවා. ඒ දකින්න දකින්න තමා ලෝකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මුලින් තමන් රූප ආදී මේ දේවල් වලින් නිදහස් වෙනවා. තමාගේ හිත පැත්තට අවධානය යොමු කළා. මෙයස් කන්නාස ආදී පංච ආයතන වලින් නිදහස් වෙනවා. ඊට පස්සේ සමතේ දිනු කරලා හිත පැත්තේ ඒ සමතේ ධානාංග ආදී තනිතතාවය මෙනෙහි කළා. ප්‍රඥාවට හිත තියලා ඒ සිතිනුත් නිදහස් වෙනවා. අවසානයේ තමන්ට පේන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදේවය විතරයි. ඒ ස්කන්ධ පංචකයේ සමුදේවය අඛණ්ඩව බැලීමේ ප්‍රතිඵලයක් විදියට භාගතුන් වහන්සේ දේශනා කරනවා, පෘථග්ජනසේක අසේක හැම දෙනාටම අඛණ්ඩව වඩන්නට පුළුවන් මාවත විදියට දේශනා කළේ මේ නිරෝපාදී ස්කන්ධ පංචකයෙහි අස්වාද ආදීනව නිස්සරණ බලන්න, සමුදේවය බලන්න කියලා. මේක බැලීමේ ඉහළම අත්දැකීම විදිහට රහතන් වහන්සේට මේ ලෝක සත්‍ය අනාවරණය වෙනකොට අපරියාපන්න භූමියේදී මේ පංචස්කන්ධය ස්කන්ධ හතරක් බවට පත් වෙලා උන්වහන්සේ වේදනා සංඥා සංඛාරිස් විඥාන කියන ස්කන්ධ පංචකයෙහි ස්කන්ධ හතරේ සමුදේවය දකින කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි, දැනුත් අපි ස්කන්ධ හතරය පරිහරණය කරන්නේ. නමුත් අපේ අවිද්‍යාව නිසා අපට කියන්නේ ස්කන්ධ පහ පරිහරණය කරනවා කියලා. නිරුද්ධ වෙච්ච රූපේ අපි ඇති දෙයක් හැටියට ගන්න නිසා අපේ ලෝකයේට රූපය ඇති ස්කන්ධය බවට පත් වෙලා තියෙනවා. නමුත් වෙනතන අපි කිසි විටක රූපය අත්විඳින්නේ නැහැ. රූපය අත්විඳින්නේ නැහැ කියන්නේ අපේ ඇසෙන් බලන රූපයවත්, කනෙන් අහන ශබ්දයවත්, නාසයෙන් ගන්න ගඳ සුවඳක්වත්, දිවෙන් ගන්න රසයක්වත්, කයෙන් ලබන පහසක්වත් අපි අත්විඳින්නේ නැහැ පින්නතුනි. එහෙනම් විඳින අවස්ථාව ගැන සඳහන් වෙනවා ධර්මයේ. ඒ සඳහන් වෙන අවිද්‍යාසහගත මනසට එහෙම හිතනවා. නමුත් ඒතුණට අපි මේ පංච ආයතනයක අත්දැකීමක් අත්විඳිනකොට විඳින්නේ ඒ මුල් අත්දැකීම නෙවෙයි. ඒ මුල් අත්දැකීම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදියට ගන්න අවස්ථාවයි අපි අත්විඳින්නේ. පින්නතුනි, තමන් ධර්මයේ අඛණ්ඩව යෙදෙනකොට තමන්ට මේ කරුණ තව තවත් පැහැදිලි කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අද දින අප විශේෂයෙන් පැහැදිලි කරන්න උත්සාහ කළේ භාගතුන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ටිකෙන් ටික ගැඹුරට යන ආකාරයත්, එහි අනුකූල ප්‍රතිපදාවත්, එහි ඉහළම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා යන මේ ගමන් මගේදී බුදුදහමේ ඉගැන්වීම් වල අන්‍යෝන සම්බන්ධතාවයයි අපාද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුනේ. මෙහිදී අපි කර්මය, පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය, සතිස් බෝධිපාරසික ධර්ම, සම්මාදිට්ඨි, ස්කන්ධ, ධාතු, ආයතන, නැවත ඉපදීම, මේ වගේ කරුණෝ කිහිපයක් අපි විවිධ පැතිවලින් සම්බන්ධ කරලා බුදුදහමේ සමස්ත චිත්‍රය මොකද්ද කියලා තේරුම් ගන්නට යම්කිසි උත්සාහයක් දැරුවා. පින්නතුනි, ලෝකේ බොහෝ දෙනෙක් අනිත්‍යතාවය කියලා දකින්නේ වෙනස් වීම, විපරිණාමය. බුදුරජාණන් වහන්සේත් මේක දැක්ක, විපරිණාමය. උන්වහන්සේ ගිහි ගෙන්නෙක් මෙන කලින්ම ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් දැකලා මේ විපරිණාමය දැක්කා, මේ වෙනස් වීම දැක්කා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බුදුහාඳුරෝ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ දැක්ක මේක දෙයම කියලා. එදා චන්නැම තියාගෙන ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් ගැන දැකලා තේරුම් ගත්තු බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි ධර්ම දේශනාවේදීම සඳහන් කරනවා, පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී කියලා කාරණයක්. තමන් වහන්සේට පෙර නොයසෝ විරු කාරණයක් පහළ වුණා කියලා. එහෙනම් චන්නැමතියකින් දැනගත්තු ලෙඩවීම, මහලවීම, මරණය නෙවෙයි පින්නතුනි. ඒ අවබෝධ කරගත්තේ මේ සංකේතයන පංච බාලනඛන්දා දුක්ඛ, නැත්නම් දුක්ඛ සත්‍ය කියන කාරණය. නැත්නම් කායික දුක, ඡේදසිකක් නොවන දුක්ඛ සත්‍යයයි උන්වහන්සේ අවබෝධ කරගත්තේ. විපරිණාමයම නෙවෙයි අවබෝධ කරගත්තේ. විපරිණාමය අවබෝධ කර ගැනීම ආදීනව දකින හේතුවක් වෙනවා. විපරිණාමය දැකලා ධර්මයේ පැත්තට ආවා. හැබැයි විපරිණාමයෙන් විතරක් පිනතුනේ නිස්සාරණයටපත් වෙන්න බෑ. විපරිණාමයට ඉහළෙන් ගිහිපෝ ඔහු දකින්නට ඕන මේ ස්කන්ධ පංචකයේ සමුදේවය. එහෙම දැකපු කෙනාට තමයි නිස්සරණයකට පත් වෙලා විමුක්ති ඥාන දර්ශනයකට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහා මාවතේ බුදුරජාණන් වහන්සේ විවිධ පරයය වලින් අපට දේශනා කළේ. එනිසා වර්තමානයේහි අද තියෙන පිනතුනි තරංගය ලෝකයේ ඉහළම රටකට යන්න තියෙන තරංගයක් නෙවෙයි. අද ලෝකයේ තියෙන තරංගය ඉහළම ලකුණු සහිත විභාගයක් පාස් වෙන තියෙන තරංගයක් නෙවෙයි. අද තියෙන තරංගය ඩොක්ටරේට් එකක් ගන්නවද දෙකක් ගන්නවද කියන තරංගය නෙවෙයි. අද ලෝකයේ තියෙන තරංගය මාසික කොච්චර ඉහළ වැටුපක් ලබනවද, කොයිතරම් ඉහළ තාක්ෂණයෙන් යුක්තව වාහනයක් පාවිච්චි කරනවද, තමන්ගේ දරුවා කොයිතරම් ඉහළ විශ්වවිද්‍යාලයකට යවනවද, කොයිතරම් ග්‍රහලෝක සංඛ්‍යාවකට යන්න පුළුවන්ද කියන තරංගය නෙවෙයි අද ලෝකයේ තියෙන වෙනතන. අද ලෝකයේ තියෙන තරංගය තමයි හැකිතාක් ඉක්මනට මේ ප්‍රඥාව ලබාගෙන, ඒ ප්‍රඥාවෙන් ඉහළම තලයේ ඉඳගෙන දුකෙන් නිදහස් වෙන්නට තමා කොච්චර දක්ෂද කියන කාරණේදී තරංගයයි අද ලෝකයේ තියෙන්නේ. ඒ තරංගයේ තියෙන වෙනත් කෙනෙක් යටපත් කරන්නේ නෙවෙයි, තමන්ගෙම හිතේ තියෙන රාග ආදී කෙලෙස් වලින් තමන්ට නිදහස් වෙන්නටයි මේ තරංගය තියෙන්නේ. අපේ සංග්‍රාමයකදී පුද්ගලයන් දහස් ගාණක් පරාජය කරන්න පුළුවන්. නමුත් ඒක සැබෑ ජයග්‍රහණයක් නෙවෙයි. එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ හිත දමනය කිරීම තමයි සැබෑ ජයග්‍රහණය බවට පත් වෙන්නේ. මේ ජයග්‍රහයි ආධ්‍යාත්මික ගමන මගේ ඉන්න කෙනා. තමා ආධ්‍යාත්මික දියුණුවන විතරක් නෙවෙයි, මේ ලබාගත් කෞතුම් සද්ධර්මයේ ලෝකයේ කෙරෙහි යොමු කරන්නත් නැඹුරු වෙනවා. එහි ප්‍රතිඵල විදියට එතනත්තා තමන්ට හැකි පමණ ආකාරයෙන් ලෝකයට ධර්මය දෙනවා. ලෝකයට ධර්මය දෙන ලෝකය බෞද්ධයන් කරන්න නෙවෙයි, ලෝකය මිනිසයන් කරන්න, ලෝකයේ මිනිසුන්ගේ දුක නිදහස් කරන්න, ලෝකයේ මිනිසුන් දුකෙන් නිදහස් කරන්න ඒ ධර්මයේ දේශනා කරන්නේ. අන්න එහෙදී පින්නතුනි තමා ඉගෙනගත්තු දේෙන් ලෝකයට සඳහන් ඉදිරිපත් කරන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. මේක සාරාංශයක් විදිහට අවසානෙ විදිහට මතක තියාගන්න. ඒ තමයි පංචශීලයත්, මෛත්‍රී භාවනාවත්, සතිමත් භාවයත්. 5 precepts, 11 friendliness and mindfulness. මෙන්න මේ තුන තමයි පින්නතුනි අපි ඉදිරියට යන්නට ඕන. මේ තුන තමයි අපි ලෝකෙට දායාද කරන්නට ඕනේ. මේ තුන හරියට ප්‍රැක්ටිස් කරොත්, භාවිත කරොත්, එයා අපට බෞද්ධයද නැද්ද කියන කාරණේ අදාළ නැහැ. එයා හොඳ මිනිස්සෙක් වෙනවා, එයා සාමකාමී පුද්ගලෙක් වෙනවා, එයා දුකෙන් නිදහස් වෙච්ච පුද්ගලෙක් වෙනවා. එනිසා අපිත් මේ කාරණා තුනෙන් ඉදිරියට යන ගමන් අපේ නිවසේ ඉන්න ඥාති මිත්‍රාදීන් හිතවතුන් හැමදෙනාටමත් මේ ධර්ම දායාද කරන ගමන් මුළු ලෝකයටත් පංචශීලය, මෛත්‍රිය, සතිමත් බව දායාද කරන්නේ. ඒ අතර තමන් තුළ අඛණ්ඩව මෛත්‍රිය සහ සතිමත් බව තමාගේ ආදරණීය එකම දරුවා ආරක්ෂා කරන වගේ කිසිදු කෙනෙකුට බාධාවක් නොකරන්න බැරි විදියට තමාගේ මෛත්‍රියත් සතිමත් බවත් රැකගන්න. මේක අඛණ්ඩව සිදු කරන්න පිණිස කිසිදු හේතුවක් මත තමන්ගේ මෛත්‍රියට හානියක් වෙන දෙන්නට එපා. තමන්ගේ සතිමත් බවට, සිහියට, නුවණට, සතිමත් බවට, සම්පජඤ්ඤයට හානියක් කරන්න දෙන්න එපා. ඒ කියන්නේ තමන්ගේ හිතේ සතුට පැහැර ගන්නට ඉඩ දෙන්න එපා. වෙනත් කිසිදු කෙනෙකුට ඔබට දුකක් දෙන්න බෑ ඔබෙන් අවසරයක් නොගෙන. Nobody can bring you suffering without your permission. What is the permission? Permission is that unmindfulness. Whenever you are unmindful, anybody can disturb your peace of mind. තමා සතිමත් බවෙන් යම් වෙලාවක අයින් වුණා නම් ඒ මොහොතේ කෙනෙකුට ඔබට දුක් ගෙනත් දෙන්න පුළුවන්. ඒ නිසා අඛණ්ඩව මෛත්‍රියත් සතිමත් බවත් රැකගන්න, මේ ධර්මයේ තියෙන අනුපූර ප්‍රතිපදාව ඇති කරගන්න, විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න යන ගමනේදී කල්යාණ මිත්‍රත්වයේ පටන් ධර්ම ශ්‍රවණය කිරීම ඔස්සේ යෝනිසෝ මනසිකාර්ය ආදී මේ ගුණාංග දිනු කරගෙන අප්‍රමාදීව ජීවිතයෙන් ප්‍රතිඵල නෙලා ගන්නට උත්සාහ ගන්නට ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. රැස් කරගත් නුතුන් පින්කමලානි සංසයෙන් ඔබ අප හැම දිනාටම නිදුක් නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය ප්‍රියංකර හෙන්නායක මහත්මා, එවැගේම කුමාරී හෙන්නායක මහත්මිය, පින්කමේ දායකත්වයේ ධර්මයෙන් බලාපොරොත්තු වෙනවා. තමන් නමින් මියගිය පුංචිහාමි සිරිසේන රත්නායක මාතාවට, ඒ කියන්නේ කුමාරී හෙන්නායක මහත්මියගේ දයාබර මව මීට දිනකට කිහිපයක කලින් මිය ගියා. එතුමියට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ආදරණීය මෑණියන් ඇතුළු යම් තාක් ඥාති මිතරාදීන් පින් බලාපොරොත්තුකෙන් සිටින්නම් ඒ හැමදෙනාම මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් මියගේ ඥාතින් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මෙවුතුන් පින්කම ආනිසංසෙන් ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා, විහාර වාසී සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය, දෙවියන්ගේ ආශ්‍රව රැකවරණය පිණිසත් මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හැමදෙනාටම මේ උතුම් පින්කම් වල ආනිසංසයෙන් මෙලොව වශයෙන් නිරොග් නිරෝගී භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, හුන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින්තැවෙන සත් සොම්නස්න් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.